ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ උදේවරු විමං බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරෙන් කරුණ කීපයක් කියලා දෙන්න. අපි මේ මනුස්ස ලෝකෙට කී වතාවක් ඉන්නේ නැද්ද? අපි දන්නේ. අපි තිරිසන් ලෝකේ කී වතාවක් උපදින්නේ නැද්ද? ඒක දන්නෙත් නැහැ. අපි පෙරේත වෙලා සසරේ කොච්චර ඉන්නේ නැද්ද? ඒක දන්නෙත් නැහැ. අපි නිරේ කොච්චර ඉන්නේ නැද්ද? ඒක දන්නෙත් නැහැ. මිනිස් ලෝකෙට අපි ආපු අපි සතර අපායට යලි වැටෙන ස්වභාවයෙන් යුක්ත බව අපි දැන සිටියාද? අපි දැන සිටියේ නැහැ. ඒ දැනුවත් වීම අපට කළේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි අපට පෙන්වා දුන්නේ මෙන්න මේ පුතඥ ස්වභාවයේ අපි රැඳී සිටියොත්, ජීවිත අවබෝධය අපි නොකළොත්, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අපිට බැරි වුණොත්, අපිට හැමතිස්සෙම අනතුරක් තියෙනවා සතර අපා දුකට වැටෙන්න. ජිග්ගල කියලා සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ දේශනාවේ සඳහන් වෙනවා බැරි වෙලාවත් නිරේ හෝ තිරිසං අපායේ වැටුනොත් එයා ඒකෙන් මිදිලා යාලි මිනිස්සෙක් වෙනවාට වඩා කනකස් බෑම වේසුදුරෙන් අහස බලන එක ලේසි කියනවා. එහෙමනම් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දැක්කා මේ මිනිස් ලෝකේ උපන් මිනිසුන්ට දෙවියන්ට තියෙන යම්කිසි භයානක අනතුරක් තමයි ආයි සතර අපායට වැටෙන්න තියෙන ඉඩකඩ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවේ එක ඉලක්කයක් සත්‍යා සතර අපා දුකින් නිදහස් කරවීම. ඔන්න දැන් ඔබට ඒක මතක තියාගන්න පුළුවනි. මොකද බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ මේ ලෝකයට ධර්මයේ කියා දීමේ එක ඉලක්කයක් සත්‍යාව සතර අපාය දුකින් නිදහස් කර දීම. ඊළඟ එක, මේ ලෝකේ දෙවිවරු මිනිස්සු අපි හැමෝම කැමති සැපේ. සැපේ කැමති වුණාට අපිට සැපේ තෝර බේර ගන්න තේරෙන්නේ. සැපේ අතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා සුගතියේ ඉපදීම අපිට සැපසේ ඉන්න තියෙන අවස්ථාවක්. එතකොට සතර අපා දුකින් මුදවාලීම බුදුරජාණන් වහන්සේගේ මූලික කාර්යය. ඊළඟ කාර්යය තමයි සුගති සැපේ ලබා දීම. දෙවෙනි කාර්යය මොකද්ද? සුගති සැපේ ලබා දීම. සතර අපා දුකින් මුදවීම එකක්, සුගති සැපේ ලබා දීම එකක්. ඊළඟින් බුදුරජාණන් වහන්සේ දන්නවා, උන්වහන්සේ අවබෝධ කරගෙන හිටියා අපේ ජීවිත පැවැත්ම තුළ තියෙන්නේ අපිට ඕන ගමනක් යන්න පිළිවෙලක් නෙවෙයි. අපිට ඕමනාදී ඕමනා ගමන ඕන ආකාරයට යන්න එකක් නෙවෙයි. උන්වහන්සේ දැක්කා අපිව යම්කිසි දෙයකින් හසුරුවනවා කියලා. ඒ දේ තමයි අප විසින් හිතාමතා කරන කර්මය. මේක කෙලවරක් නෑ. බුදුරජාණන් වහන්සේට ඕන වුණා මේක අවබෝධ කරවලා මේ සසරේ කෙලවරක් නැතිව යන ගමන කෙටි කරන්න දෙන්න. එතකොට ඒක උන්වහන්සේගේ දේශනාවල එක ඉලක්කයක්. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවල එක ඉලක්කයක් සතර අපා දුකින් අත්මුදවීම. දෙවෙනි ඉලක්කේ සුගති සැප ලබා දීම. තුන්වෙනි ඉලක්කය සසර කෙටි කර දීම. හතරවෙනි ඉලක්කය සසර දුකින් නිදහස් කර දීම, නිවන අවබෝධ කරවීම. මේ ඉලක්ක හතරට තමයි සෑම බුද්ධ දේශනාවක්ම යොමු වෙලා තියෙන්නේ. එතනින් බාහිර දෙයක් නැහැ. හැබැයි මේක අවබෝධ කරන්න දක්ෂ වෙන්නේ බුද්ධිමත් කෙනා විතරයි. ඒකට හේතුව මේක තේරුම් ගැනීම පිණිස අපට යම්කිසි හිතන්න පුළුවන් කමක් අවශ්‍යයි. හැමතිස්සෙම වෙන්නේ අපේ හිතන්න පුළුවන් කමට ඉඩක් ලැබෙන එක නෙමෙයි. ඒකට වැටකඩලු බැඳින එකයි. හැමතිස්සෙම වෙන්නේ අපිට මේක ගැඹුරින් හිතන්න පුළුවන් කම පෑදින එක නෙමෙයි. වැහින එක. මොකද ඒක වැහෙන්න උවමනා දේවල් ගොඩක් අපි ළඟ තියෙනවා. ආසාව, මාන්නේ, කෙලෙස්, එකට එක කිරීම, හිතට ගැනීම, ලෝකයෙන් සත්කාර සම්මාන බලාපොරොත්තු වීම, ලෝකයේ තුල අපි අධිපති වෙන්න සිටීම, අපට පලිගන්න හිතීම, වෛර කිරීම, මේ වගේ දේවල් අපේ සිතට එකතු වුණාම අර බුද්ධිමත් කල්පනා කරන්න තියෙන ස්වභාවය හිතෙන් නැති වෙලා යනවා. එතකොට අපිට මේ බුදුරජාණන් වහන්සේගේ දේශන ඇහුණ කියලා ඒ දේශනාවේ නියම ප්‍රයෝජනේ ගන්න අපිට අවස්ථාව ලැබෙන්නේ. එහෙනම් පින්වත්නි, අපි එකක් තේරුම් ගන්න ඕනේ. ධර්මයේ අවබෝධ කිරීමේ අවස්ථාව අපි හිතාමතා උදා කරගත යුතුයි. අපි උවමනාවෙන් කල්පනා කර කර උදා කරගත යුතුයි. ඒ අවස්ථාව අපිට ඉබේ එන්නේ නැහැ. ධර්මයේ තේරුම් ගැනීමේ අවස්ථාව ඉබේ පහළ වෙන්නේ නැහැ. ඒක අපි කල්පනා, මොකද හේතුව අපි කල්පනා කර කර උදා කර ගන්න ඕනේ කියන එකේ තේරුම අපට හිතට ඇති වෙන බාධා, එක්ක අපේ කෙලෙස්, එක්ක අපේ හිතේ සකස් වෙලා තියෙන අකුසල්, එක්ක අවිද්‍යාව, මේව විසින් අපිට විවෘති වෙන පාර ආයයි වෙහෙන්න පුළුවන්. එතකොට අපේ පාර විවෘති වෙන අපි දන්නේ නැත්නම්, අපිට පාර වැහෙනවා දන්නේ නැත්නම් අපේ ජීවිතේ ආපු ගමනේම අපි ආවි අපිට මුකුත් නැතුව. මිනිස්සෙක් උපන්නට පස්සේ පුංචි ළමෙක් වෙලා කිරි දරුවෙක් කියලා උපන්නට පස්සේ ළමෙක් වෙන එක වළක්වන්න බෑ. එයා ළමෙක් වෙනවාමයි. ළමයා වැඩිහිටි වෙන එක වළක්වන්න බෑ. වැඩිහිටි වෙනවාමයි. වැඩිහිටියා වයසට යන එක වළක්වන්න බෑ. එයා වයසට යනවාමයි. එයා ආච්චි හෝ සීයා වෙන එක වළක්වන්න බෑ. වෙනවාමයි. එයා මැරෙන එක වළක්වන්න බෑ. මැරෙනවාමයි. එතකොට සාමාන්‍ය ජීවිත රටාවේ මේක තියෙන පොදු දෙයක්. ඒ පොදු දෙයට සත්තු අයිති, අපි අයිති, දෙවියන් බඹුන් අයිති, සියලු දෙනා අයිති ඉපදීමට, මේරීමට, මරණයට. හැබැයි පින්වත්නි, ඒකෙදි ද මිනිස් ලෝකේ ජීවත් වෙන අපි මනුස්ස ලෝකෙට ආවේ උපදින්න තවතෙන් ගොඩාක් තියෙද්දි. පිරිත ලෝකෙ උපදින්න තියෙද්දි අපේ විඥානේ පිරිත ලෝකෙට ගියේ නැහැ. ඒ කියන්නේ දැන් මිනිස්සේ මැරෙනවා කියන්නේ මොකද වෙන්නේ? දැන් ඔන්න මිනිස්සෙක් මලා. මලා කියන්නේ මොකක්ද දුන්නේ යාට? එයාගේ විඥානේ චුත වුණා. විඥානේ චුත වුණාම කියනවා අපි මලා කියලා. අපි කියනවා මිනිස්සෙක් ඉපදුනා, පිළිසිඳ ගත්තා. ඒ කියන්නේ මොකද්ද? විඥානයක මව කුසට ආවා. එතකොට සතෙකුගේ මව කුසකට ගියේ නෑ අපේ විඥානේ. එනිසා අපි සත්ව අතර උපන්නේ නෑ. පෙරේත ලෝකෙට අපේ විඥානේ ගියේ නෑ. එනිසා අපි පෙරේත අතර උපන්නේ නෑ. තිරිසන් ලෝකෙට ගියේ නෑ. තිරිසන් අතර උපන්නේ නෑ. අපේ විඥානේ නිරේත ගියේ නෑ. එනිසා අපි නිරිසතෙක් උනේත් නෑ. අපේ විඥානේ දෙවියන් අතරට ගියේත් නෑ. අපි දෙවියෙක් උනේත් නෑ. එහෙනම් අපේ විඥානේ කොහෙටද ගියේ? අපි මෞකුසින් අපි කලින් ජීවිතේ අපි කොහේ හරි ඉඳලා චුත වෙනකොට කොහේ හරි අම්මල තාත්තල දෙන්නෙක් එකතු වෙලා උපදින්න පරිසරයක් හැදිලා. එදිරි මේ විඥානය විඥානෙට තීරණ ගන්න බෑ. ඒක මෙහෙවන. මෙහෙවන්නේ මොකෙන්ද? කර්මෙන්. කර්ම විපාකෙන් මෙහෙවන්නේ. කර්ම විපාකයක එක මෙහෙවල මව කුසකට ඇතුල් වුණා. ඊට පස්සේ අපි ඔන්නේ මව කුස ඇතුලේ තමයි අපිට ඇස් දෙක ලැබුණේ. ඉපදිලා ඉවරලා ඇස් දෙක ලැබුණා නෙමෙයිනේ. මව කුස ඇතුලේදී අපිට දැස ලැබුණා. මව කුසේදී අපිට අපේ කන් දෙක ලැබුණා. මව කුසේදී අපිට නාහි ලැබුණේ. මෞකුසේදී අපට දිව ලැබුණේ. මෞකුසේදී අපට ශරීරය ලැබුණේ. මෞකුසේදීම අපට හිත ලැබුණේ. මේ අර විඥානයේ මෞකුසට ඇතුළු වෙලා මෞකුස ඇතුළේම කර්මානුරූපව අපිට මේ ඇසකනනාසී දිව මනස සකස් වුණා. එතකොට මේ කොහේ හරි ලෝකෙකින් ඉඳලා අපි චුත වෙද්දී ඒ විඥානේ මම කිව්වා තිරිසන් ලෝකෙට ගියේ නැහැ. පෙරේත ලෝකෙට ගියේ නැහැ. නිරේත ගියේ නැහැ. අපි මව කුසකට ආවා. එතන මව කුසකට අපේ විඥානේ තල්ලු කළේ මමක කර්මය. ඔබ හිතන්නේ ඒක පුණ්‍ය කර්මයක්ද පාප කර්මයක්ද? පුණ්‍ය කර්මයක්. පුණ්‍ය කර්මයක් තමයි අපේ විඥානේ මව කුසට දැම්මේ. එහෙනම් අපිට ඊට පස්සේ මිනිස් ලෝතුල තියනවාද යම් සැපදු විඳීමක්. ඒක විඳින්න පුළුවන් ආකාරය ඇස් දෙකක් මව කුසේදී හැදුනා. ඒක විඳින්න පුළුවන් ආකාරයේ කන් දෙකක් මව කුසේදී හැදුනා. මිනිස් ලෝකේ සැපදුක් විඳින්න පුළුවන් ආකාරයේ නාසයක් මව කුසේදී හැදුනා. මිනිස් ලෝකේ සැපදුක් විඳින්න පුළුවන් ආකාරයේ දිවක් මව කුසේදී හැදුනා. මිනිස් ලෝකේ සැපදුක් විඳින්න පුළුවන් ආකාරයේ ශරීරයක් මව කුසේදී හැදුනා. මව කුසෙන් මිනිස් ලෝකේ සැපදුක් විඳින ආකාරයේ මනසක් මව කුසේදී හැදුනා. මව කුසෙන් උන්න අපි බිහි වුණා. ළමෙක් වුණා. ඊට පස්සේ මිනිස්යන් හැටියට අපිට මේ තියෙන පහසුකම් යමක් ඇද්ද? යාන වාහන, ටෙලිෆෝන්, ලයිට්, ටීවී, රේඩියෝ, කෑම බීම, ඇඳුම්, විලාසිතා, මේ ඔක්කොම මේ මිනිස් ලෝකෙන් එහෙම මව කුසෙන් ඉපදිච්ච මිනිස්සු විසින් හදාගත්තු නිර්මාණ නෙමෙයිද? මේ ඔක්කොම මිනිස්සු වෙච්ච අපි හදාගත්තු දේවල්. එතකොට මේ අපි ලෝකේ මිනිස්යන් හැටියට සැපසේ ඉන්න මිනිස්යන් විසින් මේ ලෝකෙ නිර්මාණය කරගත්තා. එතකොට මේ නිර්මාණය කරගැනීමේ පිටිපස්සේ තියෙන මොකද්ද? පින. මොකද්ද මේ පිටිපස්සේ තියෙන්නේ? පින තමයි මේකට උපනා කරන පරිසරයට අපි යොමු කරන්නේ. එතකොට දැන් මිනිස් ලෝකේ අපි රේඩියෝ එක දාලා රේඩියෝ එක අහනවා, ටීවී එක බලනවා, අපිට ඕන කෑම බීම අපි වගා කර ගන්නවා, අපිට කන්න ඕන දේවල් අපි හදා ගන්නවා, අපිට ඕන කරන ලස්සන ඇඳුම අපි මහා ගන්නවා, අපිට ඕන ආභරණ අපි හදා ගන්නවා, අපිට ඕන යාන වාහන අපි හදා ගන්නවා. දැන් බලන්න හිතලා අපේ ගෙදර ඉන්නවා බල්ලෙක්. බල්ලට ලයිට් වලින් ප්‍රයෝජනයිද? නැහැ. බල්ලට ටීවී එකේ ප්‍රයෝජනයිද? නැහැ. බල්ලට ටෙලිෆෝන් එක ඕනේද? නැහැ. බල්ල රේඩියෝ අහනවද? නැහැ. බල්ලට ඇඳුම් ඕනේද? නැහැ. බල්ලට වෙනම දොර ලොක් කරපු කාමරයක් ඕනේද? නැහැ. බල්ලට ඕන කෑම ඉල්ලලා ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් මිනිස්සෙක් හැටියට අපි විඳින එකක්වත් ඒ සතන්ට විඳින්න බෑ. ඒ සතා අපිත් එක්ක හිටියට අපි ලයිට් එක දාගෙන පොත බලද්දි බල්ලට ඉඳි. අපි ඒ කරන්ට් එකම පාවිච්චි කරලා ටීවී එක බලද්දි බල්ලත් ඒ පුටු බිම වාඩි වෙලා ඉන්නවා. ඌට ඒක විඳනයක් නෑ. අපි ලස්සන ඇඳුමක් ඇඳලා කණ්ණාඩි ළඟට ගිහලා හැඩවඩ බලද්දි බල්ලත් ත්‍රවුමක් ගහලා යන්න පුළුවන් කාමරෙන්. ඒ සතාට පින නෑ. එදන අපි පින නිසා අපි මේක පාවිච්චි කරනවා. හැබැයි අපි දන්නේ නෑ මේ පිටිපස්සෙන් පිනක් තියෙනවා කියලා. මේ නිසා මොකද වෙන්නේ? මේ පින හඳුනා ගන්න මිනිස්සයා අසමර්ථ වෙලා තියෙනවා. එතකොට අපට ලැබෙන්නේ පින විතර නෙමෙයි. මනුස්ස ලෝකෙට එනකොට මිනිස් මවකසක අපි උපදින්නකොට මිනිස් ලෝකේ යම් සැපක් ඇද්ද යම් දුකක් ඇද්ද මේ දෙකම විඳින්න ලැබෙනවා අපිට. ඒ දෙකම විඳින ලෝකයක් තමයි මිනිස් ලෝකය කියන්නේ. සැපදු දෙකම තියෙන ලෝකයක්. එතකොට අපි මේක නෝනින් කල්පනා කරන්න ඕනේ මේ මනුස්ස ලෝකෙට අපිව ගෙනාවේ පින විසින්. මනුස්ස ලෝකෙදී අපිට සැප ලබන්න උපකාර කරන්නේ පින විසින්. පින තියෙන කෙනා ඒ පින පාවිච්චි වෙන විදිහ අපිට හොයන්න බෑ. දැන් අපි ගත්තොත් මම උදාහරණයක් කියන මේ පසුගිය දවස්වල ඔබ දන්නු ඇති ලංකාවේ ලොකු මොකද්ද මූල්‍ය ආයතනයක විශාල වංචාවක් වුණානේ. ඒතර මිනිස්සු දන්නේ මිනිස්සු ලක්ෂ ගණන් ඒකට සල්ලි තැම්පත් කළානේ. බලන්න යාගේ පින තිබුණේ නෑ දෙපාරක් හිතන්ද. එතකොට කොච්චර තියෙනවද ආයතන? දැනුවත් කරනවා මෙහෙම මූල්‍ය ආයතන කල්පනා කරන්න නැතුව සල්ලි දාන්න එපා. මෙහෙම කරන්න එපා. එතකොට මේ තමන් දුක් මහන්සි වෙලා හරි හම්බ කරන ධනය එකපාරටම සොරෙකුගේ අතට යනවනේ. එතකොට ඒකට හේතුනේ තමන් කල්පනා නොකිරීමනේ. සමහරට දැන් පසුතැවෙන්න පුළුවන් අනේ මං ඇයි හිතුවේ නැත්තේ? ඇයි මං දෙපාරක් කල්පනා කළේ නැත්තේ? එතන අපිට පේනවා තමන්ගේ වස්තුව සොර සතුරන් දැහැ ගැනීම නිසා යම් දුකක් විඳිනවාද. අපි දන්නේ නැහැ මේකට නොපෙනෙන අතීතයේ පසුබිමක් හැදිලාද කියලා. ඇයි ඒක හැමෝටම වෙන්නේ නැන්නේ? හැමෝටම වෙන්නේ නැහැ. සමහර අය කියනවා නෑ මම නම් හරි කල්පනාකාරී විදිහට මම උකට දැම්මේ නෑ මං අසවල් ආයතනෙට දැම්මා. මේ වගේ මේ ජීවිතවල අපි දන්නේ නැහැ අපේ අකුසලයේ විඳින්න වෙනකොට අපි අකුසලීට උවමනා විදිහට අපි මෙහෙ වෙනවා. සංසාර අපිට දුකක් විඳින්න අවස්ථාවක් එනවා නම් ඒ දුක විඳින්න උවමනා විදිහට අපි මෙහෙ වෙනවා. මේ සියල්ල කර්මෙන් වෙනව නෙමෙයි මං කියන්නේ. එතකොට ඒකට උවමනා කරන විදිහ පින උපදවගෙන තිබ්බනම් අපි ඒකෙන් බේරෙන්නත් තිබුණා. මේ නිසා අපි මේකෙදි පින්වත්නි එකක් මතක තියාගන්න ඕනේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙවිලෝ වේවා මිනිස්ලෝ වේවා යම් කිසි කෙනෙක් සැපයක් විඳිනවා නම් ඒ සැපේට පසුබිම පිනයි. දෙවිලෝ වේවා මනුලෝ වේවා මිනිස්සෙක් සැපයක් විඳිනවා නම් ඒ සැපේට පසුබිම මොකද්ද? පිනයි. එතකොට සමහ අපි එක එකනාගේ පින අපි දන්නේ කොච්චර ප්‍රමාණයක් අපිට පින් රැස් කරපුවා මේ ජීවිතේදී අපිට ප්‍රයෝජනෙ ගන්න පුළුවන්ද කියලා. සමහර කෙනෙක් ඉන්න පුළුවන් ඉඩමක් තියෙනවා. සාමාන්‍ය ගයක් තියෙනවා. ලස්සන ගයක් නැහැ. එතකොට එයාගේ හිතේ හැමතිස්සෙම අනේ මට ලස්සන ගයක් නැහැ කියලා දුකක් නැද්ද? දුකක් තියෙනවනේ. ඒ දුක හේතුවෙන් එයා ලස්සන ගයක් ලැබෙනවාද? නැහැ. සමහර කෙනෙක් ඉන්නවා නිතරම ලෙඩින්. ලෙඩ දුක්. එතකොට ලෙඩදි එයාට පේනවා නිරෝගියයි ඉන්නවා. නිරෝගිය සුවසේ දුවනවා, පයින්නවා, වැඩ කරනවා ඉන්නවා. එතන මෙයාට දුකක් තියෙනවා. අනේ මට නිරෝගිකම නැහනේ. එතකොට මට නිරෝගිකම නැහනේ කියලා දුක විඳීම හේතුවෙන් එයාට නිරෝගිකම ලැබෙනවාද? ලැබෙන්නේ නැහැ. සමහර කෙනෙක් ඉන්නවා හොඳ රස්සාවක් නැහැ. එයාට පේනවා හොඳ රස්සාවල් කරන අය. එතකොට එයාට දුකක් තියෙනවා. අනේ මට හොඳ රස්සාවක් නැහනේ. හොඳ රස්සාවක් නැහැ කියන හේතුවෙන් එයාට හොඳ රස්සාවක් ලැබෙනවද? නැහැ. සමහර කෙනෙක් ඉන්නවා මහන්සියෙන් වගා කරනවා මහන්සි වෙවි. එයාට සාර්ථක අස්වැන්නක් ඉලා ගන්න නැහැ. සමහර අය ඉන්නවා හොඳට වගා කරලා හොඳ අස්වැන්නක් නෙලනවා. එතකොට එයා ඒක බලලා දුක් වෙවි ඉන්නෝ නම් අනේ මගේ වගාව පාළු වෙනවා. මං කරන කිරණ දේවල් සාර්ථක වෙන්නේ නැහැ. එහෙම දුක් විඳී හිටියා කියලා ඒ හේතුවෙන් එයාගේ දේවල් සාර්ථක වෙනවා නැහැ. මෙන්න මේකෙදි පින හඳුනා ගැනීමට අපිට ගොඩාක් උපකාර වෙනවා පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම්ගෙන සිටීම. ඒ මොකක්ද? ඔන්න අපි ඔබට මතකද මම මුලින්ම මේ ධර්මයේ කතා කරන මුලින්ම මම කියාපු දේ අපි කී වතාවක් මිනිස් ලෝකෙට ඇවිල්ලා ඇද්ද? එතකොට මේ ආපු හැම මිනිස් ආත්මෙම අපිට සාර්ථක වුණා කියලා කියන්න පුළුවන්ද? අපි දන්නේ මේ මනුස්ස ජීවිතේ අපිට හිතන ප්‍රමාණයට සම්පූර්ණයෙන්ම සාර්ථක කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි මේක විතරක් අපිට ලැබෙන එකම මනුස්ස ජීවිතේ නෙවෙයි. තවත් ඉස්සරහට අපිට මනුස්ස ජීවිත ඕන තරම් ලැබෙන්න පුළුවන්. තව ඉස්සරහට අපිට දිව්‍ය ජීවිත ලැබෙන්න පුළුවන්. හැබැයි මේ ජීවිතයේදී අපිට යම්කිසි අඩුපාඩු තියෙනවාද? ඔබ කැමතිද මේ අඩුපාඩු ඊළඟ ජීවිතයේදී ලැබෙනවට? මේ ජීවිතයේදී යම්කිසි අසාර්ථක භාවයක් තියෙනවද? ඔබ කැමතිද මේ අසාර්ථක බව ඊළඟ ජීවිතයේදී ලැබෙනවට? ඔබ කැමති මේ ජීවිතයෙන් අඩුපාඩුවක් තියෙනවද ඊළඟ ජීවිතයේ අඩුපාඩුව නැතිකම? මේ ජීවිතයේ යම් අසාර්ථක බවක් තියෙනවද ඒක ඊළඟ ජීවිතේ අසාර්ථක නැති බව? ඊළඟ ජීවිතයේ සැලැස්මක් ඕනේ කියනකොට ජීවිතය ගැන කල්පනා කරන්න බැරි මෝඩ කෙනෙක් හිතාවි මේක තීරණ දෙකතාවක්. මේ ජීවිතයේ තියෙන සැලැස්ම ඊළඟ ජීවිතේටම කරද්ද කියලා මෝඩ කෙනෙක් හිතාවි. ඒ හේතුව එයා දන්නේ නැහැ මේ ජීවිතේ සැලැස්ම ගහගෙන අපි යනදී අපිට අද නැති වෙන්න බැරිද? හෙට නැති වෙන්න බැරිද? අපිට වෙන්න පුළුවන් නේ. මේ ජීවිතේ සැලැස්ම ගහගෙන යනදී අපිට ඕන ලක නැති වෙන්න පුළුවන්. දැන් අපි මෙහෙම කියමු පින්වත්නි. ඔන්න මේ ජීවිතයේ සැලසුම් ගගහ මේ ජීවිතේ දිනු කරගන්න කල්පනා කර කර හිටපු අය බලාපොරොත්තු නැති මොහොතේ මැරුණේ නැද්ද? ඉස්කෝලේ යමින් හිටියේ ළමයි මැරුණේ නැද්ද? කසාද බැඳලා මුදු මාරු කළා හිටපු අය පෝරුව නගින්න ඉස්සෙල්ලා මැරුණේ නැද්ද? රස්සාවට ඉන්ටර්වියු ගියපු එක්කෙනා රස්සාවට ඉගෙන ගන්න ඉස්සෙල්ලා මැරුණේ නැද්ද? එහෙම අවස්ථාවක් නැද්ද? තියෙනවනේ. එතකොට අම්මලා සිටිද්දි දරුවෝ මැරෙනවා, දරුවෝ සිටිද්දි අම්මලා මැරෙනවා. වෙලා නැද්ද මේවා? මිනිස්යන් මැරෙනවා. මැරිච්ච ගමන් එයාගේ ජීවිතේ කොටස ඉවරයි. ඊළඟට තියෙන්නේ අලුත් ජීවිතයක කොටසක්. අලුත් ජීවිතයක කොටසකදී එයාට මේ ජීවිතය තුළ සංවර්ධනය වෙච්ච දෙයක් නැත්තම් සමහරට ඊළඟ ජීවිතයේදී එයාට මේ ජීවිතේ තියෙන ටිකක් නැහැ. මට තේරෙන්නේ හැටියට නම් වර්තමාන මිනිස්යා මේ ජීවිතේ යමක් ලබාගෙන ඉන්නවද ඊළඟ ජීවිතයේදී එයාට ඒකක් නැහැ. ඊළඟ ජීවිතයේදී ඒකක් නැහැ. මේ ජීවිතේ වර්තමාන මිනිසෙක් යම් කිසි සැපයක් විඳින දෙයක් ලබලා තියෙනවද ඊළඟ ජීවිතයේදී ඒකක් නැහැ. එහෙමනම් බැරි වෙලාවත් මේ ජීවිතේ මිනිසෙක් ක්‍රැෂ් කරන පිනේදී යම් කිසි පිනකින් මනුස්ස ලෝකෙට අපි ආවනම් ඒ පින මේ ජීවිතේදී ඉවර වුණොත් අපි අලුතින් පිනක් රැස් කළා නැත්නම් මේ ජීවිතේ අවසන් වෙනකොට පිනක් නැත්නම් අපේ විඥානය මෙහෙවන්න ඊළඟ එක ඉදිරිපත් වෙනවා. මොකද්ද? පවර්. This is power wishing. මොකද අපි දන්නේ නැහැ පින්වත්නි මනුෂ්‍යාත්ම අතීතය අපි ලබද්දී ඔබ හිතන්නේ අපි සෑම ආත්මිකම තිරුවන් සරණ ගින් හිටියා කියලාද? නෑ නෑ. අපි එක එක ආගම් අදහන්න ඇති. තක්කා දිට්ටි තියෙනවා. විචිකිච්ඡා තියෙනවා. සීලබ්බත පරාමාස තියෙනවා. අපි එක එක ආගම් අදහන්න ඇති. අපි එක එක ආඥා කරන්න ඇති. එක එක බිලි දෙන්න ඇති. දැන් නේපාලේ මේ අලුත් ආණ්ඩුව තීරණයක් කරන් තියෙනවා ආගමික පූජා පිණිස බිලි දෙන්න එපා. සත්තු මරලා ඒ හරක් මරලා බිලි දෙනවා, එළුව මරලා බිලි දෙනවා. මේ බිලි පූජා එපා කරලා තහනම් පාර්ලිමේන්තුවට තහනම් නියෝගයක් ගේන්න යනකොට රටම කිපුණා. පාරේ තරුණිය වීදි බහැලා ගල් ගැහුවා පොලිසිය වලට. බෝඩ් කඩා විද දැම්මා. ඒගොල්ලෝ අවසර ඉල්ලුවා බිලි පූජා කරන්න. ඔබ හිටියනම් මේ සමාජය තුල ඔබත් ඒක කොටස්කාරින් නෙමෙයිද? එතකොට ඒගොල්ලෝ ආගමික චාරිත්‍රයක් හැටියට බිලි පූජා වෙනුවෙන් සටන් වදිනවා. බිලි පූජා කරන්න ඕනේ කියලා. Hindu ආගමේ බිලි පූජා කරන්න ඕනේ කියලා මේ ඊයේ පෙරේද වීදි බහැල සටන් ළමයි. එතකොට මේකෙන් අපිට පේන්නේ මොකද්ද? ওই වගේ උපනුපන් ආත්මවල අපි එක එක දේවල් කර කර සිටිද්දී ඒවත් අපේ පස්සෙන් ඇවිත් තියෙන බව අපි අමතක කරන්න හොඳ නැහැ. මේ ජීවිතය අපි පින දිවිල යන දුන්නොත් ඊළඟට පව් රැස්වෙන්න ඉඩ දුන්නොත් ඊළඟ ජීවිතය අපිට අසාර්ථක බව මිසක් සාර්ථක බවක් නැහැ. මේක හොඳට තේරුම් අරගෙන හිටියා බුදුරජාණන් වහන්සේ. මනුෂ්‍යයාගේ ජීවිතේ ඊළඟ ජීවිතේ අසාර්ථක වෙන්න තියෙන අවස්ථාව වැඩි කියලා හොඳට අවබෝධ කරගෙන හිටපු කෙනෙක් බුදුරජාණන් වහන්සේ. ඉතින් උන්වහන්සේ දැනගත්ත මේකට සාර්ථක විසඳුමක්. ඒ තමයි උන්වහන්සේට මේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියලා මනුෂ්‍යයාට ඒත්තු යාම. මොකද මනුෂ්‍යයාගේ ජීවිතේ සුළු දෙයකිනුත් මනුෂ්‍යයාට මාන්නය ඇති වෙන්නේ නැද්ද? බැඳපු ජෝඩුවක් හිටියා කියම පුතෙක් උපන්නොත් ඒකටත් මාන්නයක් වෙනවා. මොන්න මට පුතෙක් කියලා. දුවෙක් උපන්නොත් ඒකටත් මාන්නයක් වෙනවා. ඔන්න මට දුවෙක් කියලා. ළමයා විභාගේ පාස් කළොත් ඒකටත් මාන්නයක් වෙනවා. ඔන්න දැන් මගේ ළමයා විභාගේ පළවෙනියා වුණා කියලා. සමිති සමාගමක තනතුර ලැබුණොත් ඒකටත් මාන්නයක් වෙනවා. මම දැන් අසවල් සමිති අසවලා කියලා. එතකොට පොඩි සමාජ තත්ත්වෙ ලැබුණොත් ඒකටත් මාන්නයක් වෙනවා. දැන් මට මේක තියෙනවා කියලා. හැම තිස්සෙම අපිට මාන්න ප්‍රහාණය වෙන්න දිට තියෙන්නේ මාන්න එකතු වෙන්නද? මාන්න එකතු වෙන්නේ. ඒ නිසා අපි හැම තිස්සෙම මේ නියතමානී බව කියන ගුණය අපිට අහිමි වෙන්න හැම තිස්සෙම ඉඩක් තියෙනවා. මේකෙන් අපි බේරලා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපට ඇති වෙන පැහැදීම. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපට ඇති වෙන පැහැදීම තුල විතරයි අපිට හරි පැහැදීමක් ඇති වුණොත් ඒ පැහැදීම අපි හරි පැහැදීම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ඇති පැහැදීමට මොකක්ද අපි පාවිච්චි කරන වචනේ? ශ්‍රද්ධාව. උන්වහන්සේගේ අවබෝධය ගැන පැහැදුනොත් අපි ආඩම්බරකාරයෙක් වුණා නම් පැහැදීමක් ඇවිල්ලා නැහැ. අපි දැන් මේව දන්නවා. අපි දැන් පංචපාදානස්කන්ධය දන්නවා. අපි දැන් ආයතන හය දන්නවා. අපි දැන් පටිච්චසමුප්පාද දන්නවා කියලා ආඩම්බරකාරයෙක් වුණොත් අපි ලැබු දෙයක් නැහැ. ශ්‍රද්ධාවට ඇවිත් නැහැ. ශ්‍රද්ධාවට ආවනම් අපි ආඩම්බරකාරයෙක් වෙන්නේ නැහැ. අපි හරි සීරියස් බරපතල කල්පනාවකටපත් වෙනවා. අපිට ශ්‍රද්ධාව ආවොත් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපිට ශ්‍රද්ධාව ආවොත් අපි හරිම සීරියස් පුද්ගලෙක් වෙනවා. හරි බරපතල කල්පනාවකට පත් වෙන කෙනෙක් වෙනවා. මොකද අපි මේ ආපු ගමන ගැන අපිට පොඩ්ඩක් තීරින්න ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපිට පැහැදීමක් ඇති වුණොත් අපිට බරපතල කල්පනාවක් අපිට එනවා. මොකද මම මෙහෙම ගමනක් නෙමේ ඇවිත් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේක මේ විදිහට පහදලා දුන්නනේව. කර්මේනි මාව මෙහෙवला තියෙන්නේ. ඉතින් මම මේ ජීවිතයේදී යම් දුකක් විඳිනවාද යම් සැපක් විඳිනවාද මේකට පිටිපස්සෙන් තියෙනෝනි මම ගිනාපු දෙයක්. මේ ජීවිතේ මට පින් කරගන්න බැරි වුණොත් මං ඊළඟ ජීවිතේ කොහේ යයිද? මේ මට සතරපාය වැටුණොත් මං ඉවරයි නේද? මට මේකෙන් බේරෙන්න ඕනේ නේද? මේක ආවොත් එකෙන් බඩපතල කල්පනාවකට ආවොත් එයාට මේ සමාජ තත්ත්ව තනතුරු නම්බු නාම ප්‍රධානත් සංවිධාන මොකවත් වැඩක් නැහැ. එයා හැම දෙයක්ම කරන්නේ ඊට පස්සේ එක දෙයක් මුල් කරගෙන අනුකම්පාව. අනුකම්පාව විතර එයාගේ හිතේ වැඩ කරන්න ගන්නෙ. මේ නිසා පින්වතුනි අපිට හරි වැදගත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවා ගැනීම. මෙන්න මේ පළවෙනි කාරණේ අපිට වුණොත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවා ගැනීම ඒක අසාර්ථක වුණත් හරි පස්සේ අපිට මොන දෙනවා? උන්වහන්සේගේ අවබෝධය ගැන අපි කල්පනා මොකද හේතුව? උන්වහන්සේගේ අවබෝධයට සිත පහදවා දෙන්න මනුස්ස ලෝකයේ මිනිසුන්ට හරි අමාරුයි. අයි අපි වෙන වෙන දේවල් ගැන හිත පහදවාගෙන ඉන්නේ? දැන් අපි ගත්තොත් අපි රූප වාහිනිය බැලුවත් රේඩියෝ කෑවුවත් පත්‍ර බැලුවත් අපිට වෙන වෙන අයගේ ආකල්ප තමයි හැමතිස්සෙම අපි ඔළුවට ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය නෙමෙයි. එතකොට අපි මුලා වෙන ස්වභාවයෙන් ආපු නිසා සසරේ මේ ජීවිතේ මුලා වෙන ස්වභාවයට තමයි අපි නිතර වැටෙන්නේ. මේකෙන් අත් මිදීම ලේසි වැඩක් නෙමෙයි. කොච්චර මිනිස්සෙක් මුලා වෙන ස්වභාවයටපත් වෙනවද කියනවනම් දැන් ඔය නේපාලෙ සිද්ධියෝ එකක්. ඇයි බිලි පූජා කරන්න ඕනේ? ඉතින් මුලාම නෙමෙයිද ඒක? ඊට පස්සේ එක සිද්ධියක් තිබුණා. ඒක ආගමික නායකයෙක් කියලා තිබුණා. මිනිස්සෙකුට හොඳට බුද්ධිමත් වෙන්න නම් වඳුරු මොලේ අමුයෙන් කන්න කියලා. ඒක සුදු නොවන කෙනෙක් මේ වඳුරේ මරලා දැන් මොලේ කනවා අමුයෙන්. දැන් මොකක්ද ඕනේ? බුද්ධිය. එතකොට බුද්ධියක් ඕමනා කියන මතේ හිටපු මිනිස්සයාට ලැබිච්ච පණිවිඩේ කොච්චර අනතුරුදායකද? එතකොට මේකෙන් අපි බේරන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අප තුල ඇති වෙන ශ්‍රද්ධාව පැහැදීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින රැස් කරන්න කියලා. උන්වහන්සේ දේශනා කළා පින අපිට අවශ්‍යයි කියලා. එතකොට දැන් ඔන්න අපිට මේ මතේ හරි වැදගත්. මොකක්ද මේ මතේ? අපිට පින අවශ්‍යයි. එතනින් උන්වහන්සේ නැවැත්තුවේ නැහැ. උන්වහන්සේ දේශනා කළා පින විතර නෙවෙයි අපිට අවශ්‍ය. තව එකක් අවශ්‍යයි. අවබෝධය. අපිට පිනත් අවශ්‍යයි. අවබෝධයත් අවශ්‍යයි. පිනින් කරන්නේ අපි සැප ලබා දීලා ආරක්ෂා කිරීම. අවබෝධයෙන් කරන්නේ අනතුරේ වැටෙන්න නොදී අපිව සුරක්ෂා කොට සසර කෙටි කිරීම. මේ දෙකම ගන්න පුළුවන් නම් මිනිස්සෙකුට මේ ජීවිතේදී මට තේරෙන්නේ යාට ප්‍රශංසා කරන වචන. ඒ ඉච්ඡරම යා බුද්ධිමත් මිනිසෙක්. පිනගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ අපි දැන් තේරුම් ගන්න ටිකක් මහසි ගම්මු. ඔබ දන්නවා උන්වහන්සේ දේශනා කළා දානමය පුණ්‍යක්‍රියා. ඊළඟට සීලමය පුණ්‍යක්‍රියා. ඊළඟට භාවනාමය පුණ්‍යක්‍රියා. දැන් ඇයි මේවා පුළුවන් තරම් පින් රැස් කරන්න කිව්වේ? මනුස්ස ජීවිතයකදී ඔබ හිතන්නේ දිගාසිරි තියෙන නිරෝගී ශරීරයක් ඇති දීර්ඝායුෂ තියෙන ජීවිතයක් ලැබුණොත් ඒ තුලින් යාට යම්කිසි සැපයක් ලැබෙන්නේ නැද්ද? සැපයක් ලැබෙනවනේ. ඒගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම තීරණාත්මක සාධකයක් ඒක. අපි මේ ලෙඩක් නැතුව සිටීම තීරණාත්මක සාධකයක් කියලා අපිට තේරෙන්නේ නැහැ. දැන් බැරි වෙලාවත් අපේ වකුගඩු දෙක නරක් වුණොත් ඉවරනේ ඔක්කොම. රසාව කරලත් ඉවරයි. මුළු පවුලම අගාධයක වැටෙනවා. එහෙනම් අපි වකුගඩු නරක් නොවී තියෙන්නේ ජීවිතේ තීරණාත්මක දෙයක් මේ. අපිට හොයන්න බෑ මේක. බැරි වෙලාව නරක් වුණොත් මුළු පවුලම ඊට පස්සේ වකුගඩුවක් හොයන්න ඕනේ. බෙහෙත් හොයන්න ඕනේ. මාසෙකට රුපියල් 40,000ක් යනවා බෙහෙත් වලට. ඒ වකුගඩුව බද්ධ කළොත් ඒක විතරම ලක්ෂ ගණක් යනවා. කොහෙන්ද සල්ලි? බලාගෙන ඉඳිද්දි මැරෙනවා. ස්පිරිස හඬා වැළපෙද්දි. මේ නිසා නිරෝගිකම කියන්නේ මේ ජීවිතයේ තියෙන සැපේ ලබා දෙන්න තියෙන තීර්ණාත්මක සාධකයක්. දීර්ඝාස කියන්නේ තීර්ණාත්මක සාධකයක්. බුදුරජාණන් වහන්සේ දන්නවා මේක ලැබෙන්නේ හේතුවක් නිසා. මොකක්ද හේතුව? සතුන් මැරීමෙන් වැළකී සිටීම. උන්වහන්සේ දේශනා කළ සතුන් මැරීමෙන් වැළකී සිටින්න. සතුන්ට හිංසා කිරීමෙන් වැළකින්න. සතුන් කියලා කියන්නේ මේ බල්ලු බලල්ලු පූස් පැටව් මාළු විතර නෙමෙයි. හරක් විතර නෙමෙයි සතුන් කියන්නේ. සියලු සතුන්. සමහර අය ඉන්න පුළුවන් එළෝලි බතුයි කනවා. එළෝලි බති හුවා දක්වනවා. ඒකෙන් සතුන් මැරීමේ වැළකුණා කියලා කෑ ගහනවා. මිනිස්සුන්ට පුළුවන් තරම් දුෂ්ටකම් කරනවා. මිනිස්සුන්ට පුළුවන් තරම් ගරහනවා. මිනිස්සුන්ට පුළුවන් තරම් අපහාස කරනවා. ලැබුදයක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය වැදගත් වෙන්නේ. උන්වහන්සේ හරියටම දේශනා කළේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙ එළුළු බති වළඳපු කෙනෙ නෙමෙයිනේ. උන්වහන්සේ පින්නපාති වඩද්දි කොච්චරත් අර දේශනාවල අප සඳහන් වෙන අප කියවන නිසා උන්වහන්සේට පිළිගන්නෝ දේවල් උන්වහන්සේ වළඳලා තියෙනවා. නමුත් උන්වහන්සේ තරම් මනුස්ස වර්ගයාට සත්වයාට පණ තියෙන සත්වයාට සුවපත් කරන්න කැපවෙච්ච කෙනෙක් හිටියද නෑ. එනි සමහරු ඉන්නවා නිකන් එලෝලිපති හුවා දක්වදක මමයි සුපිරි කිය කියනවා. ඊළඟට අනිත් පැයට පුළුවන් තරම් ගරහනවා, නින්දා කරනවා, අපහාස කරනවා. පව් ඒවා. එතකොට පින කියන්නේ අවබෝධයකින් විශේෂයෙන්ම මේ මිනිසයා සුවපත් කරගෙන සතා සීපාවට ආදරය කරගෙන මිනිසයා වාසය කරනවා නම් ඊළඟ ජන්මයේ නිරෝගී කෙනෙක්, දීර්ඝාස තියෙන කෙනෙක්. එතකොට මේ ජීවිතයේ තියෙන මේ කාල පරිච්ඡේදයේ අපිට අවසන් වෙන මොහොත කියන්න පුළුවන්ද? බෑනේ. අවසන් වුණේ යම් මොහතකද, එතනින්ද ඊළඟ ජන්මේ පටන් ගත්තා. ඒ නිසා අපිට හැමතිස්සෙම වැදගත් සීලමේ පුණ්‍යක්‍රියා. ඊළඟ එක අපි දුක් මහන්සියෙන් හරි හම්බ කරන දේවල් නැති වෙන්න හේතු ගොඩාක් තියෙනවා. එක්ක හොරු ගන්නවා, එක්ක රාජසන්තක කරනවා, එක්ක ගින්නට අහුවෙනවා, එක්ක ජලයට ගහගෙන යනවා, එක්ක තමන්ට අකමැති තමන්ගේ ඥාතීන් ගන්නවා, එක්ක අපි දුක් මහන්සියෙන් හම්බ කරන දේ විනාශ කරන දරුවෙක් උපදිනවා. එහෙම නැත්නම් මේවා අනිත්‍ය වෙලා යනවා. ඉතින් මේ වගේ විනාශකාරී දේවල් වලට යන්නේ නැතුව අපි හම්බ කරන දේ අප තුල රැඳී තිබෙන්න, අප හම්බ කරන දේ අපට සැපේ පිණිස පවතින්න උවමනා කරනවා. අපි සතු නැති අපට නොදුන්න දේවල් නොගැනීම, සොරකම් නොකිරීම. සොරකම් නොකිරීම තුළ උපුනුපන් ආත්මවල එයා හම්බ කරන දේ කාටවත් සොරකම් කරන්න බෑ. සමට යාගේ පර්ස් එක පාරේ වැටලා තියෙනවා කියමු. දැන් අමතක වුණා. ආය එනකට අයට ආය ඒක හම්බ වෙනවා. කවුරුරි ඇහුලුවත් ඒක යාට හොයලා ගෙනත් දෙනවා. නැති වෙන්නේ. මේ සොරකම් කිරීමෙන් වැළකීම කියන්නේ සංසාරේට හොඳ ආරක්ෂාවක්. තමන්ට සැප ලබන්නයි බුදුරජාණන් වහන්සේ මේව දේශනා කළේ. එතකොට ඒ වගේම දීම. දීමෙන් තමයි ලැබෙන්නේ. එතකොට තමන් කැමති නම් ප්‍රණීත ආහාර පාන සංසාරේ ලබන්න මොන තමන් දෙන්න ඕනේ? ප්‍රණීත ආහාර පාන දෙන්න ඕනේ. තමන් කැමති නම් කාඩි හොදි බතුයි ලබන්න කාඩි හොදි බතුයි දෙන්න ඕනේ. තමන් කැමති නම් ලස්සන ඇඳුම් අඳින්න ලස්සන ඇඳුම් දෙන්න ඕනේ. හරි පුදුමයි මේ න්‍යාය. මේ වගේ සැප ලබන්න නම් දෙන්න ඕනේ. ඒක අපේ ජීවිතයට උමනා කරන දෙයක්. ඒතර ඒක පිනක්. ඒතර සොරකම් කරන්නේ දන් දෙනවා, උදව් කරනවා, මිනිස්සුන්ගේ දේ ආරක්ෂා කරනවා, කාගේ හරි දෙයක් වැටිලා තිබුණොත් ඒක හොයලා අයිතිකාරට ගිහින් දෙනවා. නැති වෙන්න දෙන්නේ තමන්ගේ දැනුවත් කාටවත් යමක්. මෙන්න මේක අපිට හරි පිටක්. ඊළඟ එක පින්වත්නි, මේ ලෝකේ අසාර්ථක දේවල් අතර දෙයක් බොහෝ විට බොහෝ දෙනෙකුගේ එක අසාර්ථකයි. මොකද්ද? විවාහය. විවාහ ජීවිතේ බොඩා දෙනෙකුගේ අසාර්ථකයි. ඒ අසාර්ථක වෙන්න හේතුව මොකද්ද? මොකද්ද හේතුව? අපි ගත්තොත් සමහර විට දුවෙකුයි පුතෙකුයි අවුරුදු ගානක් ඉන්නව ආදරෙන් වෙලිලා ඊර්වසේ දෙන්න බඳිනවා. බඳලා සුමානෙන් දෙකින් රණ්ඩු පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් වද විඳ විඳ, පීඩා විඳ විඳ අසාහණයෙන් මේක දැන් දරුවෝ ඉන්නවා, දරුවෝ කර ගහගෙන යන්න ඕනි මේක දැන්. විඳෝ විඳෝ යනවා දැන්. අසාර්ථක කියන්නේ ඒක. එහෙනම් මේ විවාහ ජීවිතයේ උවමනා කරන මූලික දෙයක් ඒ ඇත්තන්ගෙන් ගිලිහිලා යනවා. මොකද්ද? ආදරය. දැන් බලන් හිතලා අපි දැන් ඕගොල්ලෝ ඔක්කොම පුංචි කාලේ දරුවෝ වෙලා හිටියා. එතකොට අම්මලා තාත්තලා හිටියා. දරුවන්ට සැප ලැබෙන්න අම්මා තාත්තට ආදරය කිරීම, තාත්තා අම්මට ආදරය කිරීම හේතු වෙන්නේ නැද්ද? අම්මා තාත්තා ආදරයෙන් ඉන්නවා දකින්නකට ඒ ආදරය දරුවන්ට ලැබෙන්නේ නැද්ද? අම්මා තාත්තා රණ්ඩු ගොඩක ඉන්නකොට, රණ්ඩු සරුවල් ගොඩක ඉන්නකොට උඹ මෙහෙමයි උඹ මෙහෙමයි කියලා අම්මා තාත්තට ඇඟිල්ල දික් කරනකොට, තාත්තා අම්මට කියනකොට උඹ මෙහෙමයි උඹ මෙහෙමයි කියලා ඒකින් දරුව ලබන්නේ සැපක්ද? දරුව මහා අසහනයකට පත් වෙන්නේ නැද්ද? පීඩාවට පත් වෙනවනේ. එහෙනම් ගෙදරක අම්මයි තාත්තයි රණ්ඩු ගොඩක, සැකේක, අසහනයක, ගුටි බැට ගොඩක, අසභ්‍ය වචන ගොඩක ඉන්නවා නම් ඒක නිසා ඒකාන්තයෙන්ම දරුවන් දුක් විඳිනවා. ඒගොල්ලන්ට තේ දුක යනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ජීවිතය තුළ හැමතිස්සෙම ඒගොල්ලෝ ලෝකෙට පේන්න ඉන්න ඕනේ. කරන්න දෙයක් නැති ආහිත හදා ගන්නවා. ආය ආදරය කරනවා. පවත්තන්න බෑ. ආය රණ්ඩු සරවල් එනවා. මෙහෙම වෙන්නේ නැද්ද බොහෝ ජීවිතවල? වෙනවනේ. මේක තනි කර්ම කර්ම විපාකයකින් වෙන්නේ. මනුෂ්‍යයාට මනුෂ්‍යයා ලෝකෙ කැමති දෙයක් ආදරය. ඒක ලැබෙන්නේ මොකක් නිසාද වෙන්නේ? වැරදි කාම සේවනයේ නිසා. වැරදි කාම සේවනයේ අපි යෙදුනොත් මේ ජීවිතයේ තියෙනවද යම් අසාර්ථක බවක්? මේට වඩා සිය ගුණයක අසාර්ථකත්වයක් ආය ලැබෙනවා. ඒ මොකද දැන් අපගත්තොත් ඔන්න දෙන්නේ බැඳා. ඔන්න ස්වාමියායි බිරිඳයි ඉන්නවා. දැන් ස්වාමියාට බිරිඳ ආදරේ නැත්තම් බිරිඳ මොකද කරන්නේ? දැන් බිරිඳ ස්වාමියාට ආදරේ නැහැ. දැන් බිරිඳ මොකද කරන්නේ? හොර මිනිස්සු හොයාගෙන යන්නේ නැද්ද? යනවා. එදකොට ආදරේ හිඟකමෙන් අර ස්වාමියා විඳවන්නේ නැද්ද? මේ ජීවිතේ වෙන්න බැරිද මේවා? එදකොට අපි ගත්තොත් බිරිඳට ස්වාමියා ආදරේ නැහැ. එදකොට මොකද වෙන්නේ? ඒ ස්වාමියා බිරිඳ සිටිද්දි වෙන වෙන ආයතා ක්‍රමවලින් සැප විඳින්න යනවා. මේ කාරණේදී මොකද්ද මේ ආදරේ නැතිවීම? බිරිඳට ස්වාමියා එපා වීම, ස්වාමියාට බිරිඳ එපා වීම මේ ජීවිතවල ඇති වෙන්න පුළුවන්. ඒ එපා වීම ඇති කරන්නේ තමන්ට දුක් විඳවන්නයි. ඒක ලබා දෙන්නේ තමන් සසරේ වැරදි කාම සේවනයේ යෙදිලා. වැරදි කාම සේවනයේ යෙදිලා ඒකේ ප්‍රතිඵල හැටියට මේ මිනිස් ලෝකෙට ආවට පස්සේ විවාහ වුණාම අසාර්ථකයි. සැපක් නැහැ. ආදරේ බලාපොරොත්තු වෙනවා ස්වාමියාගෙන්, ස්වාමියාගෙන් ආදරය ලැබෙන්නේ නැහැ. ආදරේ බලාපොරොත්තු වෙනා බිරිඳගෙන් ආදරය ලැබෙන්නේ නැහැ. දෙන්නට දෙන්න එපා වෙනවා. දෙන්නට දෙන්න නිකන් මේ තරහකාරී වගේ වෙනවා. මේකට හේතුව වැරදි කාම සේවනයේදීම. එතකොට මේ අපි මේ සසරේ ආපු ගමනේදී වැරදි කාම සේවනයේ කොච්චරවත් යෙදිලා ඇති. ආන් ඒව මේ ජීවිතෙත් ආයි විඳ විඳා. මේ ජීවිතේ අපි වැරදි කාම සේවනයේ යෙදුනොත් ආයිමත් අසාර්ථකයි ඊළඟ ජීවිතේ. ඒ නිසා මම හිතනවා මනුස්ස ජීවිතයේදී මේ මිනිස්යන්ට ලැබෙන දැන් බලන තරුණ අවදියේ හැම සින්දුවක්ම යන්නේ මොකක් ගැනද? ආදරය ගැනනේ. මේ තරුණ අවදී යන හැම සින්දුවකම කතා කරන ආදරේ අවුරුදු කීපයකින් කීපයක ජීවිතයක් ගැනනේ කතා කරන්නේ. ඊට පස්සේ පාද. ඇයි මැරෙනකම ඕනේ නැද්ද? එතකොට මේ ආදරේ අර්ථවත් කරගන්න බෑ. දැන් බලන්න සීල් රකින ජීවිතයක හැටි. අර නකුල පිටා කියලා තාත්තා කෙනෙක් හදිසියෙම අසාධ්‍ය වුණා බුද්ධ කාලේ. ඊට පස්සේ බිරිඳ තාත්තා ළඟට ගිහිල්ලා කියන ඔයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු කෙනෙක්නේ. ඔයා බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක්නේ. ඔයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නුවණින් මෙනෙහි කරන කෙනෙක්නේ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මොකක්ද? අපේක්ෂාවක් තියාගෙන මේ බිරිඳ දරුවෝ කෙරෙහි මැරෙන්න කියලාද? අපේක්ෂා නැතුව මැරෙන්න කියලාද? ඉතින් යා කිව්වා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ බිරිඳ දරුවෝ කෙරෙහි අපේක්ෂා නැතුව මැරෙන්න. ඉතින් ලෑස්ති දෙයකට මේ බිරිඳ අහන්නේ. බලන්න මේ ශාස්ත්‍රූන් වහන්සේ නමකගේ ධර්මයේ යන තාල ජීවිතේට. එතකොට ස්වාමියා කියනෝ නෑ මං අපේක්ෂාවක් නැතුව මැරෙන්න කැමතියි. මං අපේක්ෂාවක් නැතුව මැරෙන්න කැමතියි. නමුත් මගේ හිතේ පොඩි දුකක් කියනවා මේ ළමයිට යන කලදස ළමයි පොඩි. ඔයා මේක කොහොම කරගන්නේද කියලා. මෙන්න බිරිඳ උපදෙස් දෙනවා. බිරිඳ කියනවා ඔයා බය වෙන්න එපා. මගේ අතේ පයේ හයිය තියෙනවා. මම නූල් කටලා රිදිවිලා මම හම්බ කළා මම ළමයිට කන්න දෙන්නම්. ඔයා ඒක බලාපොරොත්තු තියාගන්න එපා. ඔයාට හිතේවි ඔයා කරේ මගෙන් මං දක්වපු ආදරේ මං විනාශ කරාවිද කියලා. නෑ බයෙන් දෙපා. ඒ ආදරේ හැමෝම තියෙනවා. මං වෙන පුරුෂෙක් කියන්නේ නෑ. මං බ්‍රහ්මචාරි වෙනවා. වෙල මම මේ දරුවෝ ටික හදාගෙන ඉන්නවා. මේක අම්මා කියන්නේ. බලන්න මේ වගේ චරිතයක්. ඊරවසිගෙන ඔයා හිතයි මම මේ භාවනා කරන එකක් නෑ මේකටම මැදි වෙලා ඉඳී කියලා හිතනවද? නෑ මම භාවනාත් කරනවා. මං ඒකත් කරගන්නවා. මේ විදිහට ඒ අම්මා දිගින් දිගට අර ස්වාමියාට කියනවා. ඒක ඒ ස්වාමියාගේ ජීවිතයට බෙහෙත බවට පත් වුණා. සනීප වුණා. ස්වාමියා ගියා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආ නකුල ඔබේ බිරිඳ ඔබට වාසනාව නේද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි. මගේ බිරිඳ මට සැමදා වාසනාවන් කිව්වා. එතකොට ඒක කොහොමද ලැබුණේ? ධර්මින්නේ දෙක ලබා දුන්නේ. මේ නිසා මේ ජීවිතේ විවාහය අසාර්ථක නම් ඒකට හේතුව කලින් ජීවිතේ වැරදි කාම සේවනය කිරීම. ඊළඟ ජීවිතේ අසාර්ථක කරගන්න ඕනේ නම් මේ ජීවිතෙත් ඒක කරන්න. ඊළඟ ජීවිතේ ආදරේ හිඟකමින් පෙලිපෙලි විඳව විඳව ඉන්න ඕනේ නම් මේ ජීවිතෙත් ඒක කර කර ඉන්න. ඊළඟ ජීවිතේදී ඕනේ නම් ලස්සන ජීවිතයක්. ස්වාමියා බිරිඳට ආදරය කරන, බිරිඳ ස්වාමියාට ආදරය කරන ජීවිතයක් මේ ජීවිතෙත් ඒක කරන්න. මේ ජීවිතේ වැරදිකාම සේවනයෙන් වැළකී සිටින්න. ජීවිතය අසාර්ථක නම් බ්‍රහ්මචාරි වෙන්න. ප්‍රශ්න ඉවරයි. ඊළඟ ජීවිතේදී සාර්ථකයි. මේ ජීවිතේදී වැරදිකාම සේවනය කළොත් ඊළඟ ජීවිතේ අසාර්ථක වෙන්න 100%ක් ඉඩ තියෙනවා. ඉතින් මේ ජීවිතේ අහිමි වුණොත් අපිට තව සතියකින් ඊළඟ ජීවිතේ ඊළඟ සතිය ඉඳලා පටන් ගන්න ඕනේ. ඉතින් මේ නිසා බලන්න මේ පින සැපේ ලැබනවා කියන එකේ අර්ථය. සීලය කියන එක පින්කමක්. ඒ පින්ෙන් සැප ලැබනවා කියන අර්ථය කොච්චර ගැඹුරුද? ඉතින් මේ ජීවිතේදී අපිට නොලැබූ දෙයක් විවාහ ජීවිතයක දෙන්න දෙමහල්ලු වෙන් වෙනවා කියන්නේ ලොකු පාඩුවක් ජීවිතේක. ලොකු බරපතල බිඳවැටීමක්. ආන් එකකින් ජීවිතේ වළක්වනවා ඊළඟ ජීවිතේදී. මේ ජීවිතේ තුල සිල්වත් වර්ධිකාම සේවනයෙන් වැළකී සිටීම. දෙක බලන්න පින්වත්නි, අපිට නොතේරුණා අපි පොඩි කාලේ ඉඳලා පන්සිල් ගත්තා. නමුත් අපි දන්නේ නැහැ මේ පන්සිල් වල තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක් අපිට ලබා දෙන දෙයක් කියලා. හොඳම ආයෝජනය. අපි හිතාගෙන ඉන්නේ සල්ලි ආයෝජනය කළාම සැප ලබන්න පුළුවන් කියලා. සීලය ආයෝජනය කරනවා කියලා අපි දන්නේ නැහැනේ. හොඳම ආයෝජනයක් සීලය. ඊළඟ ජීවිතේ සැප ලබා දෙන්න හොඳම සාධකයක්. මේ නිසා මේ වැරදිකාම සේවනයෙන් වෙන්වී වාසය කිරීම, මේ ආදරයෙන් හඬන හදවත් වලට හොඳම සැප ලැබෙන පණිවිඩයක්. ආදරේ නොලැබීම නිසා හඬන හදවත් වලට සැප ලැබීමේ හොඳම පණිවිඩයක් මොකද්ද? වැරදිකාම සේවනයෙන් වෙන් වී වාසය කිරීම. මෙන්න මේව පුරුදු කරන්න ඕනේ පින්වත්නි. අපි අපේ ජීවිත වලට හරි වැදගත්. ඊළඟ එක, ඔබ ඊළඟ ජීවිතයේදී කැමතිද මිහිරි හඬක් ලැබෙනවාට? අකමැති වෙන එකක් නැහැ. ඔබ ඊළඟ ජීවිතේ කැමතිද ලස්සනට කතා කරන්න? අකමැති වෙන්න විදියක් නැහැ. ඔබ ඊළඟ ජීවිතේ කැමතිද ඔබ කරන කතාව මිනිස්සු ආදරෙන් අහනවා අහන්න? ඔබ යමක් කියනකොට මිනිස්සු ආදරෙන් ඒක අහගෙන ඉන්නවා දකින්න ඔබ කැමතිද? එකක් කරන්න. බොරු කියන්න එපා. ඇත්ත කියන්න. යහපත උදාවන දෙයක් කියන්නේ. කේලම් කියන්න එපා. බිඳවන්න එපා. එතකොට ඔබ ඊළඟ ජීවිතයේදී යමක් කියද්දි අහගෙන ඉදී මුව පැටව වගේ. දැන් මම අහගෙන ඉන්නේ මුව පැටව වගේ. මොකද මේ හේතුව? මම ඇත්ත කීම නෙමෙයිද? ඇත්ත කීම. ඉතින් ඒ නිසා මම කේලම් කියපු කෙනෙක් නම් දැන් මම පිරිස බිඳවනවා නම් කවුරුත් මගේ වචනේ අහන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදු කෙනෙකුගේ ධර්මයක් මතු කර කර කීම. දැන් ඔන්න උදාහරණයක් කියමු. හැමෝම බුදුබණ කියන්නේ නෑනේ. ඔබ දැනති පසුගිය දවස්වල බණ රැල්ලක් ගියා. එතකොට ඒකෙ තිබුණේ අසභ්‍ය වචන විතරයි. එතකොට මිනිස්සු එකතු වෙලා අහන්න ගියා, මිනිස්සුන්ට එපා වෙනවා, බැන බැන යනවා. එතකොට මේ ජීවිතේ මේක විපාකයි. වැරදි දෙයක් කීම. ඊට පස්සේ මිනිස්සු ඒක අහලා බැන බැන යනවා. මේ නිසා හරි වැදගත්. බොරුණු කීම, කේලම් කියන්න එපා, සමගිය නැති කරන්න එපා. සමගි සම්පන්නව කවුරු හරි පිරිසක් වැඩක් කරනවා නම් ඒකට උදව් කරන්න. ඒකට රුකුල් දෙන්න. කණ්ඩායම් වශයෙන් වෙන් වෙන්න එපා. ඊළඟ ජීවිතේට ඒක යනවා. ඊළඟ ජීවිතේට ඒක ගියාම විශාල අමාරුවක අපිට වැටෙනවා. ඉතින් මේ ජීවිතේදී ඔබ හොඳට පුරුදු කරන්න ඒවා. සමගී පිණිස උදව් කරන්න. සමගියට හේතු වෙන දේවල් කියන්න. සමගියට උදව් වෙන දේවල් කියන්න. කෙනෙක් බිඳවන දේවල් කියන්න එපා. එතකොට මේ ජීවිතේට, ඊළඟ ජීවිතේට ලොකු දෙයක් ඔබ මේ ජීවිතේදී රැස් කරනවා. ඔබ කැමති වහා වැටෙන නුවණ තියෙන කෙනෙක් වෙන්නද, නිකම්ම මැට්ටික් වෙන්නද? වහා වැටෙන නුවණ ගන්න කොච්චර ආසද? එක දෙයක් කරන්න තියෙන්නේ. බොණ්ඩේපා, අරක්කු බොණ්ඩේපා, කසිපු බොණ්ඩේපා, ගාංජා බොණ්ඩේපා. ඒ හේතුව මේ හැම එකකෙම අපේක්ෂාව අපි සිහි මුලාව සිටීම, මත්ටි සිටීම. දැන් පාසල් දරුවෝ විශේෂයෙන්ම කල්පනා කරන්න ඕනේ. මම දැක්ක මෙතන පාසල් දරුවෝ ගොඩක් ඉන්නවා. දැන් අලුතින් පුරුදු වෙලා තියෙන පාසල් දරුවන් අර මේ කැසට බොන බෙහෙත් බොන්න, අර බෙහෙත් කුප්පි තියෙන්නේ පිරිට, ඒ බෙහෙත් කුප්පි දෙකක් තුනක් බොනෝ මත් වෙලා ඉන්න. කිසි දවසක කරන්න එපා. මත් වීම සතුටක් හැටියට ගන්න එපා. කවදාවත් අපිට නෝන දිනු කරන්න ලැබෙන්නේ නැහැ. කවදාවත් නෝන දිනු කරන්න ලැබෙන්නේ නැහැ. ඊළඟ ජීවිතේදී ඔබට ඕමනා නම් වහා වැටෙන නෝනක්. මේ ජීවිතේදී මත් ද්‍රව්‍ය, මත් වතුර අහලකට ගන්න එපා. කාටවත් දෙන්නත් එපා. මගුල් ගේකට ගන්නත් එපා. මල ගේකට ගන්නත් එපා. ඒක මේ ජීවිතේට හිතසුව පිණිස පවතින එකක් නෙවෙයි. ඊළඟට ඔබ කැමතිද ඊළඟ ජීවිතේදී ලස්සන කෙනෙක් වෙන්න? කැමති නේ? ලස්සන කෙනෙක් වෙන්න ලෝකේ අකමැති කවුද? ලස්සන කෙනෙක් වෙන්න ඕනි නම් බලන්න මේ පිං. ලස්සන කෙනෙක් වෙන්න මොකද කරන්න ඕනේ? ඊර්ෂ්‍යා කරන්න එපා. ඊර්ෂ්‍යාව තමයි අවලස්සන වීමේ රහස. පුද්ගලික ඊර්ෂ්‍යා කරපු ගමන් අනිත් පුද්ගලයාගේ ගුණ ටික ඔක්කොම විනාශ කරනවා. අනිත් පුද්ගලයාගේ ගුණ මකනවා. ඒ පුද්ගලයාට තියලා තියෙන පැහැදීමක් ඇද්ද ඒක නැති කරන්න මහන්සි ගන්නවා. ඒ පුද්ගලයාට ගරහනවා, අපහාස කරනවා, නිඳා කරනවා. ඒ ඔක්කොම තියෙන ඊර්ෂ්‍යා මත. ඊර්ෂ්‍යා කරන්න කරන්න, ඊර්ෂ්‍යා කර කර හොඳ පුද්ගලයන්ට කළු චිත්‍ර හදනකොට යහපත් පුද්ගලයන්ගේ වර්ණය දුර්වර්ණ කරනකොට මෙයාට ලැබෙනවා කළු දුර්වර්ණ බව, විරූපී බව. ඊර්ෂ්‍යා කරන්නේ නැතුව ඉගෙන ගන්න එක්කෙනා දිහා බලලා සතුටු වෙනවා නම් ලස්සනයි දැක්කම මම කවදාවත් ලස්සන කියනවා මිසක් මම ඒකට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ලස්සන කෙනෙක් දැක්කොත් මං කියනවා හරි ලස්සනෙක් කෙනෙක්. ලස්සන ගෙයක් දැක්කොත් මං කියනවා ලස්සන ගෙයක් හදාවා. ලස්සන වාහනයක් දැක්කොත් කියනවා ලස්සන වාහනයක්. හොඳ ලස්සන හොඳ උගතෙක් දැක්කොත් හා හොඳ උගතෙක්. ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ. ඒ නිසා ඊර්ෂ්‍යා නොකරනවා නම් වහ කිපෙන්නේ නැත්තම් දැන් සමහරු ඉන්නවා කිපිලා වෛර බැඳගෙන තරහා හිතේ තියාගෙන ඒක කල්පනා කර කර පාලිගන්න විරූපී කෙනෙක් වෙනවා. විරූපී කෙනෙක් වෙනවා. මේ නිසා අපිට හරි වැදගත් දෙවියන්ටත් මිනිසුන්ටත් සැපේ පිණිස. දෙවියන්ට මිනිසුන්ට විතරක් නෙමෙයි දෙවියන්ට මිනිසුන්ට පැවිද්දන්ට සැපේ පිණිස පවතින්නේ පිනමයි. දැන් බලන්න පින්වත්නි මේව කවුද හේලි කළේ? බුදුරජාණන් වහන්සේනේ. බුදුරජාණන් වහන්සේ මේවා හේලි නොකරන අපි දන්නේ පිනෙන් මෙච්චර දේවල් කරනවා කියලා. මේ නිසා දැන් මේ කියපු සෑම දෙයක්ම පින්. පිනෙන් මෙව රැස් වෙන්නේ. ඒ නිසා අපේ ජීවිතවලට අනිවාර්ය අවශ්‍ය දෙයක්. හොඳ ආයෝජනයක්. හොරෙකුට ගන්න බැරි ආයෝජනයක්. දැන් බලන්න මුදල් ආයෝජනය කළා මිනිස්සු ඉඩ කඩන් විකුණලා හුරු ගත්තා. පුඤ්ඤං චෝරේහි දුහරං. පින සොරෙකුට ගත නොහැකිය. එතකොට බලන්න අපි ආයෝජනය කළොත් ඉඳන් සමටික හොරෙක් ගන්න පුළුවන්. හොරෝ පුලියා ගන්නත් පුළුවන්. අපි ආයෝජනය කළොත් මුදල් හොරකම් කරන්න පුළුවන්. දැන් ඔප් වෙලා තියෙනවා හොරකම් කරන්න පුළුවන් කියලා. අපි ආයෝජනය කළොත් වෙන ලෞකික දෙයක් ඒකත් හොරෙන් ගන්න පුළුවන්. අපි ආයෝජනය කළොත් පින කිසි වේදමක් යන්නේ නැතුව ආයෝජනය කරන්න පුළුවන්. පොඩ්ඩක් මහන්සි වෙන්න විතරයි තියෙන්නේ. මොකද්ද මහන්සිය? පුරුද්දත් එක්ක තියෙන සටන. අපිට පුරුදු ගොඩක් ඇවිල්ලා තියෙනවා සසරේ සත්තු මරන්න, හොරකම් කරන්න, වර්ධිකාම සේවනය දෙන්න, බොරු කියන්න, බොන්න, ඊර්ෂ්‍යා කරන්න, කේලම් කියන්න, වෛර කරන්න, පලිගන්න, කඩා බිදවා හරින්න පුරුදු ගොඩක් ඇවිල්ලා තියෙනවා. මේ අපි සසරේ කර කර ආපු දේවල් තියෙන්නේ මොකක් එක්කද? ඒ පුරුද්දත් එක්ක. ඒ පුරුද්දට ඉඩ නොදී වීරිය අරගෙන මේ කියපු පින උපද්දවා ගත්තා නම් ඊළඟට ඔබ හොඳටම දන්නවා, ඔබ හොඳටම දන්නවා, හොඳටම දන්නවා ඊළඟ ජීවිතයේදී ඒ පින ඔබට සැප දෙනවා දෙනවාමයි කියලා. කොහොමද දන්නේ? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීම. ඒ පැහැදීම මත තමයි මේක කරන්නේ. එතකොට බලන්න මේක හේතුඵල දෙකක් නෙමෙයිද තියෙන්නේ? මේක දෙන හේතුඵල දෙකක්ද නැත්නම් මේ පතපත ලබා ගැනීමක්ද? පතල ගන්න බෑ මොකුත්. පතපත ලබා ගන්න කිසිම දෙයක් නැහැ. මේක තියෙන හේතුඵල දෙකක්. ඒ නිසා මේ හේතුඵල නම් තියෙන්නේ. මේ ජීවිතේ අපිට යම් ඵලයක් ලැබිලා තියෙනවා නම් මේකට පසුබිම්ෙච්ච හේතු සමූහයක් අපි සසරෙන් ගිනාවා. මේ ජීවිතේ යම් කිසි හේතු ටිකක් අපිට ඉපදිලා තියෙනවා නම් ඒක තමයි ඊළඟ ජීවිතේ ඵලෙ. ඊළඟට ඊළඟ ජීවිතේට සාර්ථක ජීවිතයක් කරා නිරෝගී සම්පන්න ජීවිතයක් මෙත්සිත වඩන, සතුන්ට සත්ව ඝාතනයේ නොයදෙන, මනුෂ්‍යයන්ට හිංසා නොකරන කෙනාට ලැබෙනවා. හොඳට දම් පහන් දෙන, සොරකම් නොකරන කෙනා ඊළඟ ජීවිතේ ධනවතෙක්. වැරදිකාම සේවනයෙන් වැළකී සිටින කෙනා ඊළඟ ජීවිතේදී ආදරේ ලබන කෙනෙක්. ආදරේ ලබන කෙනෙක්. මේ ජීවිතේ ආදරේ අහේනිය ඊළඟ ජීවිතේ නැහැ. බොරු නොකියන, කේලාන් නොකියන, පිරිස බිඳවන් නැති, සත්‍ය කතා කරන, මනුෂ්‍යයන්ගේ සමගිය කැමති කෙනා ඊළඟ ජීවිතේදී ලෝසුපත් කරන වචන කියන කෙනෙක්. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වෙන් වූ කෙනා ඊළඟ ජීවිතේ ඉතා බුද්ධිමත් කෙනෙක්. ඊර්ෂ්‍යා නොකරන, වෛර නොකරන, දුෂ්ටකම් නොකරන කෙනා ඊළඟ ජීවිතේ මනස්කාන්ත රූසපෝකින් යුතු කෙනෙක්. ඊළඟ ජීවිතේදී මේ ඔක්කොම ලැබිලා පාප මිත්‍රෙක් අහුනොත් නිරෝගීකමක් තියෙනවා, සල්ලිත් තියෙනවා, ආදරෙත් තියෙනවා, අනිත් අය තමන් කියන දේත් අහනවා, හොඳට මොළෙත් තියෙනවා, රූපෙත් ලස්සනයි, පාප මිත්‍රෙක් සෙට් වෙනවා. ඊළඟ ජීවිතේ මොකද වෙන්නේ? අර ඔක්කොම යා විනාශය කරා යොදවන්නේ නැද්ද? විනාශය කරා යොදවනවා. එතකොට ඊළඟ ජීවිතේදී විනාශය කරා යොදවන්න යාට උදව් කරන්න කවුද? පාප මිත්‍රයා. මේ ලෝකෙ ඔබ හිතන්නේ පාප මිත්‍රයන්ගෙන් හිඟද? පාප මිත්‍රු හැමතැනම ඉන්නවාද? පාප මිත්‍රු හැමතැනම ඉන්නවා. හිඟක කල්යාණ මිත්‍රයා හිඟයි, සත්පුරුෂයා හිඟයි. පාප මිත්‍රු හැමතැනම ඉන්නවා. මේ ජීවිතේ සත්පුරුෂයව අතාරිනවා නම්, කල්යාණ මිත්‍රයව අතාරිනවා නම් ඊළඟ ජීවිතේ ඔබට කොහෙත්ම හම්බ වෙන්නේ නැහැ. මේ ජීවිතේ ඔබ සත්පුරුෂයව දාලා යනවා නම්, සත්පුරුෂයා අතාරිනවා නම්, සත්පුරුෂයාට ඇහුම්කන් දෙන්නේ නැත්නම්, සත්පුරුෂයා අඳුන ගන්න නැත්නම් ඊළඟ ජීවිතේ කොහෙත්ම සත්පුරුෂයන් දකින්න අවස්ථාවක් නැහැ. එහෙනම් මොහු සත්පුරුෂයාය, මොහු අසත්පුරුෂයාය කියලා හඳුනා ගන්න උපකාර කරන්න කුමක්ද? තමන්ගේ සත්පුරුෂකම. තමන් සත්පුරුෂය බවට පත් වෙන්නේ කොහොමද? හොඳ නරක ගැන තියෙන තමන්ගේ අවබෝධය. හොඳ නරක ගැන අවබෝධයයි තමන් ආපු සසර පැවැත්ම ගැන අවබෝධයයි තිබුණොත් ඔබ මේ ජීවිතේදීම සත්පුරුෂය අඳුනා ගන්නවා. කල්යාණ මිත්‍රය අඳුනා ගන්නවා. අසත්පුරුෂය අතාරිනවා. එතකොට ඒකට ඔබ පාවිච්චි කරන්නේ අවබෝධය. එහෙනම් මේ ජීවිතේදී පිනක් සමග අර අවබෝධය ඔබ එකතු කරගත්තොත් ඊළඟ ජීවිතේදී අසත්පුරුෂයාගේ පාප මිත්‍රයාගේ උගුලෙන් බේරෙන්න ඔබට පුළුවන්. ඊළඟ එක ඔබ අසත්පුරුෂයේ පාප මිත්‍රී බවට පත් වෙන්නේ. මොකද මේ ජීවිතේදී අකුසලයේ තියෙන එක්කිනාට පාප මිත්‍රියෙක් සෙට් වෙච්ච ගම මොකද වෙන්නේ? එයත් පාප මිත්‍රී බවට පත් වෙනවා. කෙලස් හඳුනා ගන්න බැරි කිනා අසත්පුරුෂ ආශ්‍රය ආපු ගමන් එයත් අසත්පුරුෂෙක් වෙනවා. අසත්පුරුෂෙක් වුණාට පස්සේ එයා අසත්පුරුෂේ වැඩපිළිවෙලක යනවා. ඒක ඊළඟ ජීවිතේ මුකුත් නැහැ. ඒතර මේ ජීවිතේදී අසත්පුරුෂයාගෙන් බේරිලා මෙයා මේ පින්දහම් කර කර ඉන්නවා. හැබැයි මේ අසත්පුරුෂයා සත්පුරුෂයා තෝර බේද ගන්න අවබෝධයක් නැත්තම් ඊළඟ ජීවිතේ එයා අහු වෙන්න පුළුවන්. ඊළඟ ජීවිතේ අහු වුණොත් කුසල් රජුන්ට ඇහිච්ච සද්දි වගේ තමයි. කුසල් රජුරෝ දැක්කා එක ස්වාමි පුරුෂයෙකුට ලස්සන බිරිඳක් හිටියා. කුසල් රජුන්ට ඕන වුණා ඒ බිරිඳව එයාගේ අන්තපුරයට ගන්න. දැන් ගන්න විදියක් නැහැ. මෙයාට ස්වාමියෙක් ඉන්නවා. රජුරෝ කුමන්ත්‍රණයක් කළා මේ ස්වාමියා මරවන්න. කොහොමද කළේ? මේ සෙම්පතියකට කිව්වා මට ඒ ස්වාමියාව රාජසේවයට ගන්න ඕනේ. ස්වාමියා කැඳෙව්වා. කඳුලා කිව්වා මේ මම තමුසේ ගැන බොහොම පැහැදිලා ඉන්නේ. මගේ රාජමාලිගාවේ මට මේ උපස්ථාන කරන කණ්ඩායමට ගන්න. අනේ ස්වාමිනි මම යන්තම් වෙලෙහුණ දන් කරගෙන ජීවත් වෙන කෙනෙක්. මං හැම බදු ගෙවන්නම්. මට නිදහසේ ඒ කටයුතු කරගෙන දෙන්න. නෑ නෑ කිව්වා මේක රාජ නියෝගේ. නුඹ ගැන බොහොම පැහැදිලා ඉන්නේ රජුරෝ. නුඹ මේ රාජසේවයට ඕනේ කියලා. දැන් රජුරගේ ප්ලෑන් එක මොකද්ද? එයාව මරවන්න. කරන්න දෙයක් නෑ රාජ නියෝගේ. ඔන්න ගියා. දැන් මෙයා රජුරගා වැඩ. රජුරු දවසක් උදේම කතා කළා. කතා කළා කිව්වා නුඹ අද මට ගෙනත් දෙන්න ඕනේ නවනීත මැටි කඩපුල් මල්. මොකද මං හවස පහට නානෝ. මට ඕනේ නවනීත මැටි ගාලා නාලා කඩපුල් මල් පළඳින්න. හැබැයි උඹ ගෙනාවේ නැත්තම් උඹ හෙට මරනවා. උන් රාජ නියෝගය රජුරු කල්පනා කළා කළා තමයි මේ පැලෑන්න ගැහුවේ. ඊට පස්සේ දැන් මෙයාට කරන්න දෙයක් නැහැ. ද රාජ නියෝගි ගේන්න ඕනේ. මෙයා හැබැයි තිරුවන් සරණ ගිය ශ්‍රාවකෙක්. කෙලින්ම ගෙදර දිව්වා. දුවනකට බිරිඳ උයනවා. කිව්වා මේ මට කරන්න දෙයක් නැහැ. මට ඉක්මනට මේ ලිපේ තියෙන එකකින් හරි කමන්නේ බත්පුලක් බැඳලා දෙන්න. මම දැන් යන්න ඕනේ. දැන් එයා දන්නේ නැහැ නවනීත මැටි තියෙන්නේ කොහේද? කඩපුල් මැටි තියෙන්නේ කොහේද? යන්න ඕන දිශාව මුකුත් දන්නේ නැහැ. දැන් බත් මුල්ලි බැඳගත්ත. දැන් දුවනවා. දැන් පයින් දුවනවා. දැන් මෙයාට පේනවා ඈත හිමාල කන්ද. දැන් මම හිමාලේ පැත්තට දුවන්නේ. මෙයා දන්නවා නවනීත මැට්ට කියන්නේ මේ බටර් වගේ සිනිඳු මැටි එකක්. සුවඳ තියෙන මැට්ටක්. ඒක තියෙන්නේ හිමාලේ කියලා මම අහලා තියෙනවා. මම අහලා තියෙනවා කඩුපුල් මල් හිමාලේ තියෙනවා කියලා. කොහේද තියෙන්නේ? කොතනද තියෙන්නේ? මම දන්නේ නැහැ. මම දැන් අර බත් මුල්ලත් බැඳගෙන දැන් එක පිම්මේ දුවනවා. දුවලා දැන් ඔන්න දවල් වුණා. ගංගාවක් අයිනේ. මෙයා නැවතුණා. මෙයා බත්මුල ලෙහලා කන්න ලෑස්ති වෙනකොට 100 කෙනෙක් එනවා. හිඟන මිනිස්සේ. මෙයා අයුව 100 කෑවද? නෑ පුතේ කෑවේ නෑ කිව්වා. එහෙනම් 100 බත් කමු කියලා 100ට අර බත් වලින් කොටසක් දුන්නා. දැන් මෙයාගේ ඔළිය ලොකු ගින්දරක් නේ දැන් තියෙන්නේ. මෙයා බත් කටක් දෙකක් කෑවා. කනකොට මම දැක්කාර ගඟේ ඉන්න මාළු රංචුවක්. මම කල්පනා කළා මට දැන් මේ මොනවා වේද දන්නේ. මම මාළුට මං ඉතුරු ටික දෙන්න ඕන කියලා මාළුන්ට අර බත් ටික දුන්නා. දීලා මම අත් දෙක හොදගෙන ගඟේම වතුර පොඩ්ඩක් බීලා මේ අහසට අද්දික් කරලා කිව්වා මේ හිමාලයේ අධිපති දෙවිවරුනි. මේ වෘක්ෂයන්ට අධිපති දෙවිවරුනි. මේ ගඟේ සිටින දෙවිවරුනි. නාගේනි මා කියන දේ අහන්න. මම දැන් පිනක් කළා. ඒ තමයි මම තිරිසන් සතුන්ට ආහාරයක් දුන්නා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා තිරිසන් සතුන්ට ආහාරයක් දුන්නු සිය ගුණයක විපාක. මම මිනිස්සුෙකුට ආහාර වේලක් දුන්න දැන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මිනිස්සුෙකුට ආහාර වේලක් දුන්නොත් දහස් ගුණයක විපාක. සිය ගුණයක විපාක තියෙන පිනකුත් දහස් ගුණයක විපාක තියෙන පිනකුත් මම රැස් කළා. මේ පින් මම ඔබ වහන්සේලාට අනුමෝදන් කරනවා. ඔබ වහන්සේලා මේ පින් අනුමෝදන් වෙන්න මං අමාරු වෙටලා ඉන්නේ. රජ්ජුරුව මට දැන් ගේන්න කියලා තියෙනවා නවනීත මැටි කඩපුල් මලුයි. මට මේ දෙක තියෙන්නේ කොහෙද කියලා මම දන්නේ නැහැ. ඔබ වහන්සේලා මට පිට වෙන්න නැත්තම් මට හිත උදේ මැරුම් කන්න වෙනවා කියලා දිව්වායි. මේ කැහුණනේ පින්වත්නි නාග රාජයෙකුට, දිව්‍ය නාගයෙකුට ඇහුණා. දැන් මේ දිව්‍ය නාගයා දැන් මෙයා දුවනකට 100 කෙනෙක් වගේ වේශයකින් එනවා ඉස්සරහට. හා හා පුතා කොහෙද මේ දුවන්නේ හති දාගෙන? අනේ සීයේ මට කතා කරගෙන ඉන්න වෙලාවක් නැහැ. නෑ නෑ කියාපන් කියාපන් කිව්වා. සීයේ රජුරුව මගෙන් ඉල්ලනවා නවනීත මැටි කඩපුල් මලුයි. මම දන්නේ නැහැ කොහෙද තියෙන්නේ කියලා. මං අහලා තියෙනවා මේවා තියෙන්නේ හිමාලයේ. මම හිමාලයට දුවනවා කිව්වා. හා කලබල වෙන්න එපා. මගේ ළඟ නම් තියෙනවා නවනීත මැටි කඩපුල් මලුයි. මං ඔබට දෙන්න කැමති නුඹ මට මොනවද දෙන්නේ? අනේ සීයේ මං පිනක් කරලා තියෙන්නේ මේ වෙලාවේ. මම මිනිස්සුෙකුට කැම වෙලා දුන්න දහස් ගුණයක විපාක. මම ගංගේ මාළුන්ට කැම දුන්න සී ගුණයක විපාක. මම මේ පින 100ට දෙනවා. බොහොම හොඳයි කිව්වා. එහෙනම් මම මේ ටික දෙන්නම් කියලා කඩපුල් මලුයි නවනීත මැටි දුන්නා. රජුරෝ නියෝග කළ තිබ සේවකයන්ට ඔය මිනිහා විශ්වාස නැහැ. ඔක කොහෙන් හරි හොයාගෙන එන්න පුළුවන්. වේලාසනින් ගේට්ටුව අහපන්. දැන් පහට රජුරෝ නාන ලෑස්ති වෙලා ඉන්නේ. දැන් මෙයා හරියට පහ වෙනකට දුවගෙන ආවා. ආපහු මේව අරගෙන එනකට ගේට්ටුව අහලා ඊට පස්සේ මෙයා සේවකයන්ට දොරටු පාලට කිව්වා මේ දොරටු අරින්න මම රාජපුරුෂෙක්. මම රාජ නියෝගිකෙක් කී රජුරෝ නාන්න මේ ටික දෙන්න ඕනේ. බෑ කිව්වා රජුරෝ කියලා තියෙන්නේ කවුරු ආවත් මේක අරින්න එපා කියලා. ඊට පස්සේ ගම් රජුරෝ මට ගේන්න කිව්වා නාවනීත මැටි මේ කඩපුල් මලුයි නගරේ දොරටු වහන්න ඉස්සර වෙලා මම මේ වහ සාමාන්‍ය වහන වෙලාවට කලින් ගෙනාපු වාට නුඹලා සාක්ෂි නේද කියලා ඇහුවා. ඔව් අපි සාක්ෂි කිව්වා. එහෙනම් මම මෙතන තියලා යනවා කියලා එයා තියලා ගියා. දැන් රජ්ජුරු සතුටු වෙනවා. ආ දැන් මං හිත උදේට අර පුද්ගලයාට දෙන්නම් වැඩි. රජ්ජුරු දැන් නින්දර කියලා කල්පනා කරනවා. ඊට පස්සේ අර බිරින්දේ මටයි. අර බිරින්ද මගේ අන්තපුරේ ඊට පස්සේ. දැන් රජ්ජුරු නින්දක් නැහැ. දැන් කාම දෙවිලින් දෙවි දෙවි ඉතින් ඇඳී ඉන්නවා. දැන් උන්නින්ද රෑ 12ට ඉතර එකපාරට මාලිගාව දෙදුරුම් කාලා සද්දයක් ඇහෙනවා දු කියලා. රජුරු බැලුවා මේ ගැස්සිලා ඇහැරිලා. ආයේ මාලිගාව දෙදුරුම් කාලා සද්දයක් ඇහෙනවා ස කියලා. රජුරු තව ගැස්සුණා. ආයෙ ටිකක් වෙලා අහගෙන මොකද්ද මේ සද්ද කියලා. රජුරන්ට ආයේ හද්දයක් ඇහෙනවා න කියලා. ඊට පස්සේ රජුරු ආයා හොඳටම බය වෙලා දැන් ඩාඩිය දාලා ඉන්නකොට මාලිගාව දිදුරුම් කාලා සද්දයක් ඇහුණා සෝ කියලා. දැන් ඉතින් නිින්දක් නැ. දැන් පණ ගැහි ගැහි ඉන්නවා. උදේ ඇහැරුණා පුරෝහිත බමුණු ඔක්කොටම කතා කළා. බමුණු කිව්වා රජුරුවනේ කේන්දරය බලන්න ඕනි දැන් කිව්වා. කියලා රජුරුව මොකද කියලා දැන් කෝ දැන් ජ්‍යොතිෂයට අනුව දැන් මේක බලන්න ඕනි. දැන් බමුණන්ගේ ආගම ජ්‍යොතිෂයනේ. ඊට පස්සේ කිව්වා ජ්‍යොතිෂයට අනුව මේක බලන්න ඕනි. මොකද වෙලා තියෙන්නේ කියලා රජුරවන්ට කියලා දැන් ඔන්න බැලිව්වා. බල බවුණු ඔක්කොම නලලි දහඩියේ පිස්සා. රැවුල් අත ගන්න ගත්තා. ජටා බඳින්න ගත්තා. ඇහුවා බවුණනේ කියන්න මොකද්ද මේ මට වෙලා තියෙන රජතුමනි අපිට බේරන්න පුළුවන් කියලා විශ්වාස නැහැ කිව්වා. ඇයි කියලා ඇහුවා. ගිරහයෝ නමයම කිපිලා කිව්වා. ගිරහයෝ නමයම කිපිලා තමුන්නාන්සිට මහ භයානක විපතක් කිව්වා. මේ ඒ රාෂ්ට්‍ර කියන පන්නන්න බෑ කියලා. අනේ එහෙම කියන්න එපා. මොකද්ද කරන්නේ? එහෙනම් එකක් තියෙනවා පංචසතික යාගයක්. ඒ කියන්නේ හැම සතෙකුගින්ම 500 ගාන එකතු කරලා මරන්න ඕනේ කිව්වා මේ යාගෙට. ඌර 500යි, හරක් 500යි, එළුව 500යි, කුකුළු 500යි, අස්සය 500යි, මිනිස්සු 500යි. රජ්ජුරුව මොකද කළේ? දැන් රජ්ජුරන්න මතක නැහැ. දැන් අර නවනීත මැටි කේස් එක එහෙමම මතක නැතුව ගියා. දැන් රජුරෝ කල්පනා කරනවා දැන් දැන් අරගෙන ආවර බමුණු ටික සේනාව රැස් කළා එයාගේ අමති මණ්ඩලෙ රැස් කළා ඇහුවා පොළොවද වටින්නේ ජලයේද ජලයේ කිව්වා ගස්ද වටින්නේ පොළොවද පොළොවට වඩා වටිනවා කිව්වා ගසුත් එක්ක ගස් තමයි වටින්නේ කිව්වා ගස්ද වටින්නේ සත්තුද ගසුත් වටිනවා කිව්වා ඊට වඩා වටිනවා කිව්වා සත්තු සත්තුද වටින්නේ මිනිස්සුද සත්තුන්ට වඩා මිනිස්සු වටිනවා කිව්වා මිනිස්සුද වටින්නේ මේ ඇමතිවරුද ඔව් මිනිස්සුන්ට වඩා අපි වටිනවා කිව්වා ඇමතිවරුද වටින්නේ මහවද කියලා ඇහුවා ඔබ වහන්සේ තමයි වටින්නේ කිව්වා එහෙනම් බලාපල්ලා කිව්වා මට දැන් ගිරහ වෙන 9 යම කිපිලා ඒ රාජ්‍යකේ ලැබලා මේකට කරන්න තියෙන එකම දේ පංචසතික යාගයක් මේක වහම සූදානම් කරන්න කිව්වා දැන් ඔන්න දැන් ඉතින් 500 එකතු කරනකට දැන් මේ විශාල පිට්ටනියක සත්තුන්ගේ එකම ගෝසාව මිනිස්සු එහෙන් අඬනවා ඇයි මරන්න මිනිස්සුත් ගෙනල්ලානේ එතකොට දැන් දැක්ක මේ මල්ලිකා දේවිය මේ ප්‍රශ්නේ රජුරුවන්ගෙන් ඇහුව රජතුමනි මොකද මේ ඔහේ දන්නේ නැහැ නේ මොකක්වත් කියලා මට විනාශ වෙන එක ස්වාමියා ගැන කිසිම දෙයක් හොයලා බලන්නේ නැහැ නේද කියලා මෙච්චර මේ රාජ්‍ය සේවය කරනවා මේ ජනතාවට ආදරෙන් මෙච්චර වැඩ කරනවා මේ ජනහිතකාමී නායකයා මාව දන්නේ නැහැ නේද කියලා ඇහුවා එහෙනම් මොකද මොකද ඉතින් මෙහෙමයි මෙහෙමයි මට මේ මේ ගිරහ නමේ කිපිලා ඊයරා මට ඒක දැනුම් දුන්නා මෙහෙම දුස න සෝ කියලා ශබ්ද හතරක් ඇහුණා මම අඬ ගහලා ඇහුවා දැන් මේකට කරන්න තියෙන එකම දේ යාගයක් කිරීම ඊට පස්සේ කිව්වා හරි කමක් නැහැ ඕකර අපිට ඔවිත වඩා හොඳ උපදේශයක් අපිට ලැබෙයි එක්කෝ සාර්ථකව කරන්න උපදේශයක් ලැබෙයි අපි බුදුරජාන් වහන්සේ ළඟට යන් කිව්වා දැන් මේ වෙනකට අර නවනීත මැටි ගේන්න ගියපු තරුණයා කරන්න දෙයක් නැහැ එදා දන්නවා දැන් මරනවා කියලා වේලාසින් මෙයා ගියා ජේතවනාරාමයට දැන් යා ඉන්නේ ජේතවනාරාමයට ගිහිල්ලා රජුරුවත් ගියා ගිහිල්ලා කිව්වා රජුරුව සිද්ධිය කිව්වා ස්වාමීනි මෙන්න මෙහෙම එකක් උනේ මට ඊරෑ ඉඳලා නිින්දක් නැහැ මෙහෙම භයානක ශබ්ද හතරක් ඇහුණා මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ කිව්වා රජතුමනි ඔබට කිසිම අනතුරක් නැහැ ඔබට කිසිම ප්‍රශ්නයක් නැහැ මේකට ඔබේ සම්බන්ධතාවයක් නැහැ හැබැයි මේ වෙන සිද්ධියක් කිව්වා මොකද්ද කියලා ඇහුවා මේ සමත්නෝර හිටියා ඉතාම සල්ලිකාර ලස්සන ධනවත් සිටුරු හතර දෙනෙක් මේ සිටුරු හතර දෙනා එකතු වෙලා කතා වුණා දැන් අපිට ඕන තරම් සල්ලි තියෙනවා අපිට හැමතිස්සෙම සල්ලි එනවා ආයෝජනය කරපු සල්ලි දැන් අපි මොකද කරන්නේ මේකට ඒකනික අපි දන්සල් දෙමුද පිස්සුද ඔබට කියලා අනිත් අය ඔබට පිස්සුද කියලා දන්සල් දෙන්න කෙනෙක් වෙනනම් අපි මේ පින්දහ කරමුද උඹ නාකිද කියලා පින් කරන් එහෙනම් මොකද කරන්නේ ඉන්නකන් අපි හොඳට කාලා බීලා නටලා සුපර් ස්ටාර්ස් වෙලා සුපර් ඩාන්සර්ස් වෙලා ඉමු කිව්වා. හා කියලා මොකද කළේ හොඳට බොණ්ඩ ගත්තා. සංගී සම්දර්ශන තිබ්බා. ලස්සන ගෑල් ළමයි ගලන් නැටෙව්වා. මේගොල්ලෝ ඒ ආයතා කාම සේවන යෙදුනා. හොඳට වේදන් කළා. මැරුණා හතර දිනාම නිරේ. දැන් කව රජතුමනි මේක සිද්ධ වුණේ කාශ්‍යප බුදුරජාන් වහන්සේ කාලේ. තාමත් ඒගොල්ලෝ නිරේ කිව්වා. දැන් බලන්න මේ ශාසනේ තීරලා වෙන බුදු කෙනෙකුත් පහළ වෙලා ඒගොල්ලෝ තාම නිරේ. රජතුමනි ලෝකඹ හැලියෙන් එක්කෙනෙක් උඩට ආවා කිව්වා. අනේ මට මේකයි උනේ කියලා කියන්න කට ඇරියා දුයන් විතරයි කියා ගන්න හම්බුනේ ආයේ අටට ගියා. ඊළඟ එක්කෙනා ආවා. අනේ මං දැන් නිරේ ඇවිල්ලා අවුරුදු දහස් ගාණක් වුණා කියලා මට කවදද මේකෙන් බේරෙන්න ලැබෙන්නේ කියලා කියාගෙන ලෑස්ති වුණා සයන්න විතරයි කියන්න ලැබුණේ අනිත් එක්කෙනා නිරේ උඩට ආව ගමන් අනේ මට මේ මොකද්ද උනේ කියලා කියාගන්න කටාරින්නකට නයන්න විතරයි කියාගෙන ලැබුණේ යටට ගිලුණා අනිත් එක්කෙනා අනේ අපි ඔක්කොටම මේ මොකද්ද උනේ කියලා කියාගෙන ලෑස්ති වුණා සෝයන්න විතරයි කියන්නේ ගිලුණා එතකොට අර නවනීත මැටිගිට අපු තරුණ අනේ ස්වාමිනී මටත් තියෙන කාරණයක් කියන්න කිව්වා අය නවනීත මැටිගිනාවු තරුණයා ඉන්නවනේ අනේ ස්වාමිනී මම නවනීත මැටිගිනාවා කඩපුල් මල් ගිනව දැන් මම මෙතන රජතුමා බැලුවා යාදියා ආයි වැඩක් නැහැ වැඩක් නැහැ දැන් කිව්වා එතන මේකෙන් මම මට කියන්න ඕන උනේ ඒ රජුරගේ කතාව නෙමෙයි සල්ලිකාර සිටුවරු හතර දිනාට වෙච්ච දේ එතකොට අපිට අනාගතයේදී මේ පින්දහම් රැස් කරගෙන ගියාම හැමතිස්සෙම අනතුරු තියෙන්නේ කාගෙන්ද පාප මිත්‍රයාගෙන්. එතකොට එදා එදා ඒ සිටුවරු හතර දෙනා අතර බල සම්පන්න සත්පුරුෂෙක් හිටියේ නැහැ. ඒ හතර දෙනාම මේ පිනට දහමට නැඹුරු කරගන්න පුළුවන් සත්පුරුෂෙක් හිටියේ නැහැ. පාප මිත්‍රයා හිටියා බලෙන්, පාප මිත්‍රයා කරුණ කිව්වා, පාප මිත්‍රයා යෝජනා කළා, ඒකට වැඩ කළා. ඉවරයි. ඉවර වුණා. ඉවරනේ ජීවිත පැවැත්ම. ඉතින් මේ නිසා මේකෙන් බේරෙන්න අපිට උපකාරී වෙනවා අවබෝධි. මොන අවබෝධීද? සත්පුරුෂයාගෙන් ලැබෙනවා සත්පුරුෂ ධර්මය. කල්යාණ මිත්‍රයාගෙන් ලැබෙනවා කල්යාණ ධර්මය. අපිට පහර වෙච්ච පරම පිවිතුරු කල්යාණ මිත්‍රයන් වහන්සේ කවුද? ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ තමයි අපිට පහළ වූ කල්යාණ මිත්‍රයා. ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේගේ ධර්මයේ ලෝට හෙලි කරන්නෙත් කල්යාණ මිත්‍රයෝ. ඒ අපට පහළ වූ කල්යාණ මිත්‍රයා අපි අඳුනා ගන්න ඕනේ. ඒ කල්යාණ මිත්‍රයාගේ ධර්මය මොකද්ද? ඒ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමැති කල්යාණ මිත්‍රයාගේ ධර්මය චතුරාරි සත්‍ය ධර්මයයි. ඒ චතුරාරි සත්‍ය ධර්මයට පුළුවන් ඔබව සතර අපායෙන් මුදවන්න. ඒ චතුරාරි සත්‍ය ධර්මයට පුළුවන් ඔබව සුගතියේ උපද්දවන්න. ඒ චතුරාරි සත්‍ය ධර්මයට පුළුවන් ඔබේ සසර කෙටි කරන්න. චතුරාරි සත්‍ය ධර්මයට පුළුවන් අමා මහ නිවනට ඔබ පමුණුවන්. එතන මේ සියල්ල ඔබට ලබා දෙනවා මේ පිනත් එක්ක. ඔබ රැස් කරන පිනත් එක්ක චතුරාරි සත්‍ය අවබෝධය කරගබ ගියොත්. එහෙනම් ඔබට දෙකක් ඕනේ. මොකද්ද දෙක? පින ඕනේ, අවබෝධය ඕනේ. මෙන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් මේ දෙක විතරක්. ගිහි හෝ පැවිදි හෝ, පැවිදි කෙරෙහි මම බලාපොරොත්තු වෙන්නේ මේ ශාසනයෙන් ওই දෙක විතරයි. මට වෙන කිසි දෙයක්, මට මේ ස්ථාන, සාඛා, මේ ආධිපතික මට කිසිම දෙයක් ඕනේ නැහැ. මට වැඩක් නැහැ ඒවා. මට වැදගත් වෙන්නේ ওই දෙක විතරයි. මොකද මම අරගෙන යන්නේ ওই දෙක විතරයි. පිනයි අවබෝධයයි. ඔබට අරගෙන යන්න තියෙන්නේ මොනවද? ඒ දෙක විතරනේ. නමුත් යුත්තකම් හැටියට මම අනිත් හැමදේම කරනවා. දාසපෝල කටයුතු වෙලා බලනවා, සභාවල කටයුතු වෙලා බලනවා, මිනිස්යන් කටයුතු වෙලා බලනවා, ශිෂ්‍යයන්ගේ කටයුතු වෙලා බලනවා, උදව් උපකාර කරනවා. එක්කම යුතුකම් හැටියට කරනවා. හැබැයි බලාපොරොත්තු වෙන්න ඕනේ පිනයි අවබෝධයයි දෙක මේ ජීවිතේ හැකිතා ක්‍රැස් කරන්න. පිනට බාධා කරනවා තමන්ගේ පුරුද්ද. අවබෝධයට බාධා කරනවා පාප මිත්‍රයා. එතකොට වැඩ අර පුරුද්දකුත් පාප මිත්‍රයෙකුත් සෙට්ුනොත් ඉවරයි. මේ නිසා පින රැස් කරගන්න මේ ජීවිතේ හොඳට පින් රැස් කරන්න. ඒ වගේම චතුරාරි සත්‍ය අවබෝධයට ධර්මයේ විරුත කළා ඉවරයි. ඒක කාටවත් හංගන්න බෑ. ඒකට අපහාස කළා නැති කරන්න බෑ. ඒකට ගරහලා නැති කරන්න බෑ. කැලෑපත්‍ර ගහලා නැති කරන්න බෑ. ඒකට නින්දා කළා නැති කරන්න බෑ. ඇයි හේතුව? ඒ චතුරාර්ය සත්‍ය කියන්නේ මගේ දෙයක් නෙවෙයි. ඒ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා, පෙරුන්දම් පුරා, සේනා සහිත මාර්යා පරදවා, දස දහසක් ලෝදහ කම්පිත කරවමින් චතුරාර්ය සත්‍ය දේශනා කළ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ඒක කාටවත් ඒක මතු කළාට පස්සේ ඒක විනාශ කරන්න බෑ. ඒක ලෝකේ සත්‍ය. සත්‍ය කියන එක පුදුම දෙයක්. සත්‍ය කියන එක හැමදේම ලෝකේ තියෙන එකක්. සත්‍ය කියන එක අවබෝධයෙන් වැහිලා යනවා. නමුත් ඒක තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ චතුරාර්ය සත්‍ය තියෙන්නේ කොහේද? මේ චතුරාර්ය සත්‍ය තියෙන්නේ කොහේද? බුදුරජාණන් වහන්සේ වදාලා මේ චතුරාර්ය සත්‍ය තියෙන්නේ සිත සහිත, විඥානයේ සහිත, සංඥා සහිත බඹයක් වූ කොහේද? මේ ශරීරේ. ඒක වැහිලා යනවා පාප මිත්‍රයෝ නිසා, තමන්ගේ සසර තියෙන වැරදි පුරුදු නිසා, තමන්ගේ දුෂ්ටකම් නිසා, තමන්ගේ අවිද්‍යාව නිසා, තමන්ගේ මෝඩකම් නිසා, තමන් නුවණින් කල්පනා නොකරන නිසා, තමන් තුලින්ම මතු කරගන්න තියෙන දේ තමන්ට නොලැබියනවා. එතකොට මේ චතුරාර්ය සත්‍ය තුල තමන් ගැන තමන්ට අවබෝධය ලබා දෙනවා. තමන්ගේ ජීවන රටාව තමන්ට හඳුන්වලා දෙනවා. තමන්ගේ ජීවිත ගමනේ විමුක්තිය තමන්ට පෙන්වා දෙනවා. ඒ සඳහා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමා තුල උපදවා ගන්න ඕන බව තමන්ට තේරුම් කරලා දෙනවා. මේක බාහිරින් ගන්න බෑ. ඇඳුමක් නම් පුළුවන් බාහිරින් ඇඳ ගන්න. චතුරාර්ය සත්‍ය ඇඳුමක් නෙවෙයි. පාරක් නම් පුළුවන් බාහිරින් කපාගෙන යන්න. චතුරාර්ය සත්‍ය බාහිරින් කපාගෙන යන පාරක් නෙවෙයි. සරසිල්ලක් නම් පුළුවන් මාලයක් කරාබුවක් නම් පළඳ ගන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළඳව ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙනම් ඒක තමා විසින්ම හිතාමතා තමා තුළම දසමේ දසමේ හරි ඇති කර ගන්න ඕන දෙයක්. මෙන්න මේ අවබෝධය චතුරාර්ය සත්‍ය අවබෝධය කරා අපිට යන්න අපිට උපකාර වෙන ප්‍රධානම දෙයක් තමයි පටිච්චසමුප්පාදේ. පටිච්චසමුප්පාද කියලා කියන්නේ මේ අපි මේ ඉපදීපිද මෙරිමෙරීමේ ආපු ගමනේදී මේක සිදුවී මාලාවක් හැටියට ආවා කියලා අපි ඇති කරගන්න අවබෝධය. බුදුරජාණන් වහන්සේක සම්පූර්ණයෙන්ම හෙළිදරව් කරලා දෙනවා. උන්වහන්සේක සම්පූර්ණයෙන්ම පෙන්වා දෙනවා. පැහැදිලි කරලා දෙනවා. ඔබට ඒක ටික ටික ටික ටික ටික ටික අවබෝධ කරගන්න ඕනේ. ඔබ අවබෝධ කරගන්න ඕනේ මේ ඉපදුනා කියන්නේ මොකක්ද? භවය කියන්නේ මොකක්ද? ඔබට උපාදාන තියෙනවා කියන්නේ මොකක්ද? ඔබ තුල තණ්හාව ඇති වෙනවා කියන එක කොහොමද ඇති වෙන්නේ? ඔබ තුල ඇති වෙනවා නම් සැප දුක් විඳීම ඒක කොහොමද ඇති වෙන්නේ? ඔබ ලෝකේ හඳුනා ගන්නවා නම් ඒ කොහොමද? ඔබ තුල විඥානයක් තියෙනවා නම් ඒ විඥානය කොයි විදිහටද වැඩ කරන්නේ? ඔබ තුල තියෙනවා නම් අවිද්‍යාව මොන වගේ එකක්ද? එතන මේ කා තුල තියෙන එකක්ද මේ හොයන්නේ යන්නේ? තමන් තුල තියෙන එක. තමන් ගැන මේ හොයන්නේ. තමන් ගැන සොයන්න යනකොට බුදුරජාණන් වහන්සේගේ දේශනා තුලින් ඒක සදාකාලික සත්‍යයක් කියලා තමන්ටම තමන් ගැන තීරුම් යනවා. ඊළඟට මේ ජීවන රටාව දිගින් දිගටම අපිට නවත්තන්න බැරි වේගයකින් උපතක් කරා යනවා. දැන් අපි ගම හරක්පට්ටියක් ඉන්නවා කියලා. හරක්පට්ටියක් ඉන්නවා. ඒතර මේ හරක්පට්ටිය වාස්සෝ ඉන්නවා, වැස්සියෝ ඉන්නවා, ඔක්කොම ඉන්නවා. මේක ඉන්න හරක්පැටියේ. මේ හරක් පැටියා අර ඔක්කොම වස්සු වැස්සිය මැද්දෙන් තමන්ගේ මවුදින හොයාගෙන දුවන්නේ නැද්ද? මවුදින හොයාගෙන දුවගෙන ගිහිල්ලා මොකද කරන්නේ? තන බුරුල්ලේ ඉල්ලෙනවා. හරක් පැටියා. මේ වගේ තමයි අපි මේ මැරෙනකොට හරක් පැටියා මවුදිනක තන බුරුල්ලේ ඉල්ලෙනවා වගේ කර්මානුරූප ආය උපතක් කරා යනවා. මේ නිසා මේ යන රටාව අපිට තේරුම් ගන්න අපි බුද්ධිය මෙහෙවන ආකාරය අතිශයින්ම වැදගත්. මේ යන රටාව අපිට තේරුම් ගැනීමට බුද්ධිය මෙහෙවන ආකාරය අතිශයින්ම වැදගත්. මොකද බුද්ධිය මෙහෙවීමට මේ ජීවිතයේදී මේ බුදු කෙනෙකුගේ ධර්මය ලැබීම වෙන කෙනෙකුගේ ධර්මයට මේක කරන්න බෑ. වෙන කෙනෙකුගේ ධර්මයට බුද්ධිය මෙහෙවලා දෙන්න බෑ. මොකද බුද්ධිය මෙහෙවලා දෙන්න මේ රටා මේ විඥානයක් සම්බන්ධලා මෙහෙම ක්‍රියාත්මක වෙනවා. කර්ම වේගයක් උපතක් කරා යන ප්‍රධාන සාධකයක්. අභ්‍යන්තර වශයෙන් අපේ ජීවිතය තුළ වෙනම කෙලෙස් ගොඩාක් තියෙනවා. මේවා එක එක ස්වරූපෙන් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට මේ ඔක්කොම මේ අසකන වනාසයේ දීවකය මනසෝස්සේ සිද්ධ වෙලා යනවා. මේක වළක්වන්න මේ රටාව ගැන අවබෝධයක් ඕනේ. සිහිය දිනු කරන්න ඕනේ. වීරි දිනු කරන්න ඕනේ. ඉන්ද්‍රිය සංවර කරන්න ඕනේ. මේ දර්ශනය ලෝකයේ අතිශයින්ම දුර්ලභයක. අතිශයින්ම දුර්ලභ එකක්. ඉතාමත් කලාතුරකින් මිනිසෙකුට අහන්න ලැබෙන එකක්. මේ නිසා ඒක එකපාරට ඇසීමෙන් වෙන්නේ නැති නිසා තමයි අපි පොත් හැටියට ඉදිරිපත් කළා. කැසට් හැටියට ඉදිරිපත් කළා. ත්‍රිපිටක පරිවර්තන හැටියට ඉදිරිපත් කළා අපි මේ දෙන්න මහසි ගන්න. මොකද හේතුව යම්කිසි කෙනෙකුට ධර්මය පොඩ්ඩක් හරි තේරුණොත්, ශ්‍රද්ධාවක් ඇති වුණොත් මම කිව්වා ඒ සද්දා ඇතුණාට පස්සේ යා නිකන් මොන වගේ පුද්ගලෙක්ද වෙන්නේ? සීරියස් පුද්ගලෙක් වෙනවා කියන්නේ බරපතල විදියට මේක හිතන මිනිස්සෙක් වෙනවා. ඒ බරපතල විදිහට හිතීමත් එක්ක තමයි එයාට මේ මිනිස්යා කිරේ අනුකම්පාවක් ඇති වෙන්නේ. ඒ අනුකම්පාව ඇති වෙන්නේ නැහැ ශ්‍රද්ධාව ආවේ නැත්තම්. එහෙමනම් හිතන්නේ මම ප්‍රධාන වෙන්න ඕනේ. මම කණ්ඩායමක් හදා ගන්න ඕනේ. මම අධිපති වෙන්න ඕනේ. මම මටම කියලා ලෝකයක් හදා ගන්න ඕනේ. ඒ ඔක්කොම එයාට එපා වෙනවා. ඒ ඔක්කොම එපා වෙනවා. එයාට ඔළුවට එන්නේ ඒක නෙමෙයි මම කොහොම හරි පිංග්‍රස් කර ගන්න ඕනේ. මම කොහොම හරි මේක අවබෝධ කර ගන්න ඕනේ. ඔය දෙක ඔස්සේ විතරයි යන්නේ. හොඳට ශ්‍රද්ධාව ඇති වුණා නම් මේ දෙක විතරයි මේ දෙක ඔස්සේ යන්නේ. මොකක්ද මේ දෙක? මම කොහොම හරි පිංග්‍රස් කර ගන්න ඕනේ. මං කොහොම හරි අවබෝධ කර ගන්න ඕනේ කියලා. මෙන්න මේ දෙක ජීවිතයේට හැකි තාක් පිංග්‍රස් කර ගැනීමත් චතුරාර්ය සත්‍ය අවබෝධයත් කරා යන්නට මේ ජීවිතයේදීම ඔබට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.